සම්පූරිතාපමිත පාරමිතා බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ධ මමලං හදයේ තපෙන්ත්වා සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් අසනවන්ත පින්තුනි ලස්සනි සෝධ විහාරස්ථානය මාසිකව සංවිධානය කෙරෙන සීල සමාදන් වැඩසටහන 2023 වර්ෂයේහි අගෝස්තු මාසයේ විකින මාසයේ පුන් පොහොය දිනේ වෙනුවෙනුයි පින්තුන් සීල සමාදන් වල ඉන්නේ. අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ මජ්ක්‍ධිම නිකායේහි මහා හත්ති පදෝපම කියන සූත්‍රය. අද මේ පින්කමේදී විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා ප්‍රේමා චන්ද්‍රසේකර මෑණියන්ට, ඒ පින්වත් පුෂ්පා කල්දේරා මහත්මියගේ දෑවර මෑණියන්, වසර 22කට කලින් පරලෝසපත් වෙච්ච දෑවර මෑණියන්ට පුණ්‍යානුමෝදනා පිණිස එතුමිය මේ පින්කමට සහභාගී වෙනවා, දායකත්වය දක්වනවා. ඉතින් ඒ පින්වත් මෑණියන්ට සසර ජීවිතයේ සුවපත් භාවය සඳහා මේ උතුම් පිනත් හේතු වාසනා වේවා කියන පැතුමෙන් අප ධර්මශ්‍රවණය කරමු. පින්තුනේ, ධර්මශ්‍රවණය කරන අවස්ථාව අපේ ජීවිතයේ ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. සසර අනාදිමත් කාලයක් කරපු කුසලයක ඉෂ්ට විපාකය ඉහළින්ම අපට අනිසංස ලැබෙන අවස්ථාවක්. ඒක හැම කෙනෙකුටම ලැබෙන්නේ නැහැ. ඒක එකාතකින් සසර පිනක් තියෙන්න ඕන, ඒ වගේම ප්‍රාර්ථනාවක් තියෙන්න ඕන. ඒ වගේම මේ ජීවිතයේ වශයෙන්ොත් හුඟක් බුද්ධිමත් සැදැහැවත් බවකින් හිටියොත් පමණයි ඒ අවස්ථාව අපට ලැබෙන්නේ. ඉතින් ඒ ගැන ඔබ හිතලා ඔබ හුඟක් සතුටටපත් වෙන්න, ඔබ ඒ පින ලැබපුවා හැටියට. ඉතින් බණහනකොට සමට නිඳ යන්න පුළුවන්, මේ වෙලාව ටිකක් නිදිබර වෙලාවනේ. ඔය ඒ වුණත් ඔබ උත්සාහ කරන්න නිදිමත නම් ටිකක් නැගිටලා ඇවිදින්න හරි මේක අහන්න බලන්න, නැත්නම් මොන හොදගෙන ඇවිල්ලා හරි මේ ධර්ම දේශනාව අඛණ්ඩව මහන්නට උනන්දු වෙන්න. ඒක ඔබට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතිනවා. අද අප තෝරාගත්තු මාතෘකාව මහා හත්ති පදෝපම සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ මේට ආසන සූත්‍ර දෙකක් තියෙනවා. එකක් තමයි චුල්ල හත්ති පදෝපම සූත්‍රය, ඒ වගේම මේ අද අප මාතෘකා කරපු මහා හත්ති පදෝපම සූත්‍රය. භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන සමයක සැරුවත් මාහිමයන් වහන්සේ තමයි මේ සූත්‍රය පැහැදිලි කළේ. මේ සූත්‍රය අතිශය වැදගත් සූත්‍රයක්. අප මෙතෙක් සාකච්ඡා කරපු සියලුම කරුණු මේ සූත්‍රය තුළ ගොනු කරන්න පුළුවන්. සැරුවත් මාහිමයන් වහන්සේ සූත්‍රය ආරම්භයේදීම සඳහන් කරන ලස්සන උපමාවක්. මේ ලෝකයේ ඉන්න මිහිමන් ඇවිදින සත්‍යයන් ගත්තොත් ඒ සත්‍යයන් හැම දෙනාගේම පාපියවර පාස්කලකුණ ඇතාගේ පාපියවර මත තබන්න පුළුවන්. කියන්නේ ඇතා තමයි ලොකුම පාපියවර තියෙන කෙනා. අන්න ඒ පාපියවර මත ඕනෑම සත්‍යයකගේ පාපියවර ගොනු කරන්න පුළුවන්, සංක්ෂිප්ත කරන්න පුළුවන්. අන්න ඒ වගේම තමයි යම් තාක් ලෝකයේ කුසලයක් කියලා දෙයක් තියෙනම් ඒ සියලු කුසලයන් චතුරාර්ය සත්‍ය තුළ ගොනු කරන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඒ නිසා මේ සූත්‍රයේ පදනම තමයි චතුරාර්ය සත්‍ය. ඊට අමතරව ධාතු මනසිකාරය මුල් කරගෙන පාදක කරගෙනයි මේ සූත්‍රයේ දිග හැරෙන්නේ. ධාතු කිව්වහම විවිධ ආකාරයෙන් ධාතු දක්වන බුදුදහම තුළ සතර මහා භූත රූප ධාතු විදිහට දක්වනවා. පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු මනසිකාරේ. ඒ වගේම ධාතු 18ක් ගැන අටාරස ධාතු කියලා දක්වනවා. ඇස කන නාසාදී ආයතන 6, රූපාදී අරමුණු 6, චක්කු විඥාන ආදී විඥාන 6. 6ව 3ක් 18ක් විදියට අටාරස ධාතු 18ක් ධාතු 18 elements I explained in Buddhism. එතකොට මේ සූත්‍රයේ බොහෝ විට මේ ධාතු 18ට අරමුණු කළ තමයි පැහැදිලි කරන්නේ. එතකොට මේ සූත්‍රය තුළ චතුරාර්ය සත්‍ය මූලික වශයෙන් පැහැදිලි කරනවා ධාතු මනසිකාරය පාදක කරගෙන. ඒ අතරමේදී පංචස්කන්ධය නැත්නම් පංචස්කන්ධය විස්තර කරනවා. ඒ අතර පටිසම්පාදය පැහැදිලි කරනවා. එතකොට ධාතු මනසිකාරය කියන කාරණයත් පටිසම්පාදය කියන කාරණයත් පංචස්කන්ධය කියන කාරණයත් චතුරාර්ය සත්‍ය කියන කාරණයත් මේ කරුණු සියලක්ම නාමිකවම මේ සූත්‍රය තුළ අන්තර්ගත වෙලා තියෙනවා. අප මේ සූත්‍රයෙන් විශේෂයෙන්ම සාකච්ඡා කරන්නේ ලෝකෝත්තර සම්මාදිටිය පාදක කරගෙන. දැන් ඔබ මේ වලටත් දන්නවා ලෞකික සම්මාදිටිය ගැන. අපේ හිත මුල්ලා අපි කරන දේවල් වලින් අපට ඒ හිතේ ස්වභාවය අනුව සැප දුක් විපාක විඳින්නට ලැබෙනවා කියන කාරණය. හිත පිරිසිදු යමක් කළොතින් සැප විපාක ලැබෙනවා. හිත අපිරිසිදු යමක් කළොතින් දුක් විපාක විඳින සිද්ධ වෙනවා. එතකොට මේක දකින්න කෙනා කවදාවත් දුක් විඳින කැමති නැහැ. ඒ නිසා හිත පිරිසිදුව දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා තුනිතර සිදු කරනවා. අනේදී ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව කියන කරුණු ජීවිතේ හැකියතාව දුරට ඉස්මතු කරගෙන දිනකට වැඩිපුර වාරයක් මෙන්න මේ කරුණු තුළ බුදු දාම සංඝ කියන තෙරුවන් කිරි ප්‍රසාදය, තමාර කියන පංචශීලය, තමා දීපු දානයක් පිළිබඳව, තමා අහපු ධර්මකාරණා, තමා අහපු ධර්මකාරණා මෙනෙහි කිරීම ආදී වශයෙන් මෙන්න මේ කරුණු පහට දිනේක වැඩි වේලාවක් ගත කරන්න පුළුවන් විදියට ඔබ ඔබගේ නිවසේ ඉඳන් ඔබේ වටා පිටාව ඇසුරු කරන අය, අඳින පළඳින ඇඳුම, ගමන් කරන වාහනය, පාවිච්චි කරන ඩිවයිසස්, මේ හැම දෙයක්ම ඊට නිසිසේ කළමනාකරණය කරගන්නට ඔබ දක්ෂ වෙන්නට ඕන. ඔබට ජීවිතේ කොයිතරම් යහළු මිත්‍රාදී ඥාතීන් හිටියත් ඔබ මේ තනියම යන සාංසාරික ගමනක ඔබ ඉන්නේ. ඒ නිසා ඔබ ඇසුරු කරන අය නිසාවත්, ඥාතීන් දරුවන් නිසාවත් කිසි විටකත් ඔබේ සසර ගමනට ඔබ හානියක් කරගන්නට එපා. එහෙම වුණොත් ඒ විපාක ඔබට තනියම විඳින්නට සිද්ධ වෙන්නේ. අන්නේ නිසා ඔබ නිතරම ඔබේ මානසික සුවය ගැන වැඩි අවධානයක් යොමු කරලා ඊට ප්‍රමුඛත්වය දීලා ජීවිතයේ ධර්මය තුළින් සෝමමාන කරගන්නට ඔබ අඛණ්ඩ උත්සාහ කරගන්නට ඕන. ඒක ඔබට සුගතිගාමී වෙන්නට හේතු වෙනවා. මේ සූත්‍රයේ බෙහෙවින්ම සාකච්ඡා කරන්නේ චතුරාර්ය සත්‍ය පාදක කරගත්තු ලෝකෝත්තර සම්මාදිටිය ඔස්සේ මේ සංසාර චක්‍රයෙන් නිදහස් වෙන මාර්ගයයි මේ සූත්‍රයේ පැහැදිලි කරන්නේ. එතකොට මහා ආර්ය පදෝපම සූත්‍රයේ ආරම්භෙදිම කියන්නේ ඇතාගේ ඇත්පියර මත සියලුම සතුන්ගේ පාපියර ගොනු කරන්න පුළුවන් වගේ චතුරාර්ය සත්‍ය තුළ සියලුම කුසල ගොනු කරන්න පුළුවන් කියන කාරණේයි සඳහන් කරන්නේ. මේක ඉතාම වැදගත් කාරණයක්. අනිත් පැත්තෙන් අපි දන්නවා සබහාල ඇති රෝහිතස් සූත්‍රයේ රෝහිත කියන දිව්‍ය පුත්‍රයා. ඔහු අරබියා දේශනා කරපු ගාථාවක් තියෙනවා. පාලි පාඨයක් තියෙනවා. රෝහිත සූත්‍රයේ ඉමස්මින් යේව බ්‍යාම මැත්තේ කලයබරිය සසංයම්හි ලෝකඤ්ඤ පඤ්ඤපේමි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනී පටිපදංච කියලා. එතනින් කියන්නේ මෙන්න මේ චතුරාර්ය සත්‍යමයි. මේ බඹයක් පමණ වූ සංඥා සහිත වූ මේ ශරීරය තුළ චතුරාර්ය සත්‍යම හනවනා කියලා දේශනා කරනවා. ඒ නිසා චතුරාර්ය සත්‍යම මේ මොහොතේ අපේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ දෙකක් තමයි වැඩිපුර අපේ ජීවිතයේ තියෙන්නේ. දුක සත්‍ය සහ සමුදය සත්‍ය. ඒක තමයි වැඩිපුර අපේ ජීවිතය යන්නේ. හැබැයි එහෙම යන සාංසාරික ගමනේදී අපට කාලාන්තරයකට වරක් ලැබෙන සම්බුද්ධෝත්පාද කාලයකදී දුක සමුදය ඉක්මවල යන දුක නිරෝධය හා දුක නිරෝධගාමිනී පටිපදාව කියන කාරණේ අපට මුණ ගැහෙනවා. අන්න ඒක තුලින් අපි දැනගන්නවා දුකේ නිදහස් වෙන්න තියෙන්නේ මෙන්න මේ කාරණා ටිකම කියලා. අපි දුකේ නිදහස් වනට මේ හිත කය ඇතුළු සමස්ත ජීවිතයම අප විසින් කැප කරනවා. පින්නතුනි, මේ සූත්‍රය දේශනා කරන්නේ සරුත් ස්වාමීන් වහන්සේ. සරුත් හාමුදුරුවනි ස්වාමීන් වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා. ආමන්ත්‍රණය කරන මුලින්ම ඇත්තුකුමාව දේශනා කරලා උන්වහන්සේ ඊට පස්සේ මේ චතුරාර්ය සත්‍ය එක එක කාරණා පැහැදිලි කරනවා. දුක සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මෙන්න මේ කරුණු හතර එකින් එකක් පැහැදිලි කරනවා. මුලින්ම කතමං චාවසෝ දුක්ඛං අරිය සත්‍යං කියලා පැහැදිලි කරලා ජාතිපි දුක්ඛං, ජරාපි දුක්ඛං, ව්‍යාධිපි දුක්ඛෝ, මරණපි දුක්ඛං, අපි සංපයෝගෝ දුක්ඛෝ, පිහි විපයෝගෝ දුක්ඛෝ, යම් කිච්ච නලබති තම්පි දුක්ඛං කියලා අවසානයේ සංකේතේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා විස්තර කරනවා. මේ සූත්‍රයේ වැඩිපුර පැහැදිලි කරන්නේ දුක සත්‍ය පිළිබඳව. අනේ දුක සත්‍ය පැහැදිලි කරන වෙලාවේදී විශේෂයෙන්ම සංකේතේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන කාරණයට තමයි වැඩිපුර අවධානයක් යොමු කරන්නේ. එහිදී මේ උපාදානස්කන්ධ පංචකය අපේ ජීවිතයේ සමස්ත ක්‍රියාකාරීත්වයේහි පදනම ෆවුන්ඩේෂන් එක තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. අපට ඇහැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක්, දිවට රසයක්, කයට පහසක්, සිතට අරමුණක් කියලා මෙන්න මේ ඉන්ද්‍රිය ඔස්සේ ලැබෙන සියලුම අරමුණු වල පදනම තමයි ස්කන්ධ පංචකය කියන කාරණය. හැබැයි ඒක අපට පේන්නේ නැහැ. අපට පේන්නේ රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ගඳ සුවඳ විඳිනවා, දිවට රස, නාසයට ගඳය, කයට පහස. මේ කරුණ තමයි අපට පේන්නේ. නමුත් මෙන්න මේ පේන යථාර්ථය තුළ නොපෙනෙන සැබෑ යථාර්ථය තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පැහැදිලි කරන්නේ. අර අපට ඇහැට පේන රූප ආදී දේවල් හරියට අයිස්බර්ග් එකක් ගත්තොත්, ඒ අයිස්බර්ග් එකේ වතුරෙන් උඩට පේන කොටස වගේ. හැබැයි ඊට වඩා ලොකු කොටසක් වතුරෙන් යට තියෙනවා. එතකොට දක්ෂයා කියලා කියන්නේ කවුද? අර උඩ කොටස දකින්න කෙනා නෙවෙයි. උඩ කොටස ඕනම කෙනෙකුට පේනවා. දක්ෂයා කියන්නේ කවුද? අන්න ඒ නොපෙනෙන වතුරෙන් යට තියෙන කොටස දකින්න කෙනා තමයි දක්ෂයා කියලා කියන්නේ. එතකොට බුදුදහම කියලා කියන්නේ ලෝකේ කාලාන්තරයකට වරක් පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් අනාවරණය කළ දෙන්නේ මෙන්න මේ නොපෙනෙන යථාර්ථය. අන්න යථාර්ථය දැක්ක ගමන්ම ඔහුට දුකේ හට ගැනීම හා නිරෝධය පේනවා. ඔහු වහා වහා මෙතෙන්ට ශ්‍රද්ධාව ඇති කරගෙන විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ආධ්‍යාත්මික ගුණධම් ඔස්සේ තමන්ගේ මේ දුකෙන් නිදහස් වෙන, නිවෙන, සැනසෙන මාවත දිගේ ඔහු ඉදිරිය කරා පියවර නගනවා. එතකොට මේ රූපාදී ස්කන්ධ පංචකය ක්‍රමානුකූලව උන්වහන්සේ විස්තර කරනවා. විශේෂයෙන් රූපය විස්තර කරනවා. රූපස්කන්ධය කියලා කියන්නේ මොකද්ද කියලා. රූපය කියලා කියන්නේ කාටකින් සතර මහා භූත රූප, ඒ වගේම ඒ ඇසුරු කළ තියෙන උපාදාය රූප. මූලිකම සතර මහා භූත රූප දක්වනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ හතර. ඊට පස්සේ ඊට අනතුරුව තියෙන උපාදාය රූප ගැනත් අපට කිසියම් විදියක අවබෝධයක් තියෙන්න ඕන. ඒ උපාදාය රූප කියන්නේ මොනවද? එකක් තමයි ප්‍රසාද රූප. ඇස කන නාසය දිව ශරීරය කියන මෙන්න මේ රූප දකින්නට ශබ්ද අහන්නට මේ අපට අවස්ථාව ලබා දෙන ආයතන ටික ප්‍රසාද රූප. ඇස කන නාසය දිව ශරීරය කියන මේ ප්‍රසාද රූප. මේ ප්‍රසාද රූප මේ භෞතික ශරීරය පඨවි ධාතු ඇසුරු කරලා තියෙන්නේ. නමුත් වෙනතුනේ මෙහි වැදගත්කම තමයි අපි තේරුම් ගත යුතු දේ තමයි මේ ප්‍රසාද රූපයක අපට දකින්න බෑ. අපට සාමාන්‍ය කන දකින්න පුළුවන්. නමුත් චක්කු කියන ප්‍රසාද රූපය අපට දකින්න බෑ. අපට මේ මනස දකින්නට පුළුවන්. නමුත් චක්කු ප්‍රසාදය කියන එක දකින්න බෑ වෙනතුනේ. ඒක අනිදස්සන දෙයක්. ඒ වගේම කන නාසය දිව ශරීරය කියන මේ පහම පිනොතින අපට දකින්න බෑ. මේ පහේම ස්වභාවය තමයි අහුත්වා සම්බුතං හුත්වා නවිසති. පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේක කියන්නේ ඒ අවස්ථාවට ඊට බාහිර වූ රූපාදී අරමුණු ඇති තැනක සජීවී වෙන දෙයක්. ඒක හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ප්‍රසාද රූප. ඊළඟට විෂය රූප. ඒ ප්‍රසාද රූපට ගෝචරන බාහිර රූප නැත්නම් ඇසට රූපය, කනට ශබ්දය, නාසයට ගඳ සුවඳ, දිවට රසය කියන මෙන්න මේ ප්‍රසාද රූප පහ කියනවා. මේ ප්‍රසාද රූප පහ රූප, ශබ්ද, ගන්ධ, රස කියන මෙන්න මේ හතරෙන් එක රූපයක් අපට දකින්න පුළුවන්. ඒ තමයි රූප රූප කියන අවස්ථාව. නැත්නම් වර්ණ රූපේ විතරයි අපට දකින්න පුළුවන්. අනිත් හැම රූපයක්ම අනිදස්සනයි. ඊළඟට භව රූප දෙක. ස්ත්‍රී භව, පුරුෂ භව කියන රූප දෙක. හැම කෙනෙකුටම මේ එක රූපයක් තියෙනවා. ඒ කියන්නේ අපි ගැහෙන කෙනෙක්ද, පිරිමි කෙනෙක්ද කියලා අපේ තියෙන භෞතික ස්වභාවය. ඒ හැකියාව. ඒ කුසලතාවය. ඊළඟට ආහාර රූප කියලා තියෙනවා. අපි ගන්න ආහාරයේ ඕජෝ ගුණය. ඒ වගේම ජීවිතේන්ද්‍රිය රූප. මේ ශරීරයේ ක්‍රියාත්මක වන ලයු ගතිය, සජීවී ගතිය ඒකත් රූපයක් විදිහට සලකනවා. ඒ වගේම හදේ රූපය. අපේ විඥානයේ ඇසුරු කළ තියෙන මෙන්න මේ හදවතෙහි ලේපක ඇසුරු කළ තියෙන හදේ රූපයක් ගැන බුදුදහම තුළ විස්තර කෙරෙනවා. ඒ වගේම පරිච්ඡේද රූප. මේ ශරීර අභ්‍යන්තරයේ යම්කිසි ස්පේස් එකක් තියෙනවා. ශරීරය ඇතුලේ යම් යම් තැන්වල ස්පේස් තියෙනවා. අන්න ඒ ස්පේස් එකට කියනවා පරිච්ඡේද රූප, නැත්නම් ආකාශ රූප, අවකාශ රූප කියලා. ඒ වගේම විඤ්ඤාති රූප තියෙනවා. කාය විඤ්ඤාති, වාචි විඤ්ඤාති. අපි කතා කරන වචන, ඒ වගේම භාෂාවේ හැසිරවීම සඳහා අපි කරන කායික සැලවීම. ඊළඟට විකාර රූප ආදී රූප ගැන විස්තර වෙනවා. ඊට පස්සේ ලක්ෂණ රූප, උපචේ, සන්තති, ජරතා, අනිච්චතා කියන රූප. මේ වගේ රූප ගැන විස්තරයක් බුදුදහම තුළ දැක්වෙනවා. මේ හැම රූපෙකම ලක්ෂණය තමයි ඒ කිසිවක් එක දිගට යන දේවල් නෙවෙයි. අපේ මනසේ ස්වභාවයට අනුව හැම මොහොතේම අපි මේ රූප ධර්මතාවයක් විදිහට නිර්මාණය කරගන්නවා. අපි හිතලා නිර්මාණය කරනව නෙවෙයි. අපේ හිතේ තියෙන අවිද්‍යා, තෘෂ්ණා, කර්ම ආදී මේ හේතු මත හැම මොහොතෙම නිර්මාණය වෙන දෙයක්. නමුත් අපට හිතෙන්නේ උපතේදී ලැබෙච්ච දේ එක දිගටම යනවා කියලා. ඒක තමයි සමුදි සති විදිහට අපට පේන්නේ. හැබැයි අපේ මනසේ ස්වභාවයට අනුව මේ දේවල් හැම මොහොතෙම ඉති ඉමස්මින් සති දන් හෝති, ඉමස්මින් අසති දන් හෝති කියලා විදිහට මේ හේතු ඇති කල්ලි හට ගන්නවා. හේතු නිරෝධයෙන් එතනම නිරුද්ධ වෙනවා. එතකොට ලක්ෂණය තමයි මේ හැම දෙයක්ම හැම මොහොතෙම වෙනස් වෙමින් යන්නේ. දැන් පේනද නැව වහලදී ඇතැමිට බෞද්ධ සාහිත්‍යයේ තියෙන වර්තමානයේ තුල තියෙන මේ භාව රූප, ස්ත්‍රී භාව, පුරුෂ භාව කියන එකත් ඕන වෙලාවක මේ අපි ලබාගත් උපතින් ලැබපු භාව රූපي ඕන වෙලාවක වෙනස් වෙන පුළුවන්. අපේ මනසේ ස්වභාවයට අනුව ඕන වෙලාවක ස්ත්‍රී කෙනෙක් පුරුෂ කෙනෙක් වෙන්න පුළුවන්, පුරුෂ කෙනෙක් ස්ත්‍රී කෙනෙක් වෙන්න පුළුවන්. වර්තමානයේ තේනවා ඒක සමහර අය කෘතිම විදිහට කරන අය ඉන්නවා. නමුත් සාභායකත් වෙන අවස්ථා තියෙනවා. බුද්ධ කාලෙම වුණා. සමහර ස්වාමීන් වහන්සේ කෙනෙක් ස්ත්‍රියක් වෙනවා. විනය ශික්ෂාපද තියෙනවා. එහෙම වුණොත් එයා ඒ මොහොතේම තව කෙනෙක් එක්ක එයාව භික්ෂුණී ආරාමයකට යොමු කරන්න ඕන. එයා එතෙන් පටන් එයාට භික්ෂුණී විනය ටිකයි ක්‍රියාත්මක වන්නේ. භික්ෂුණියා පුරුෂයෙක් බවට පත් වුණොත් ලිංග විපර්යාසයකින් එයා එවැනිම රාත්‍රියේ වුණත් එයා එකන් එන්නට ඕන භික්ෂු ආරාමයකට. එතෙන් පටන් එයාට භික්ෂු විනය ටිකයි ක්‍රියාත්මක වෙන්නේ. බුදුදහම තුළ පෙන්වෙන ඉතාම ප්‍රායෝගික ධර්මයක් මේ විස්තර කරන්නේ. කොයිතරම් දුරට සානුකම්පිතව මානව දයාවෙන් මේ යථාර්ථයට මුහුණ දීලා තියෙද කියලා. එනිසා මේක අමුතු දෙයක් නෙවෙයි. මේ කොහොම වෙලාවක අපේ ජීවිත උදුර වෙන්න පුළුවන්. හැබැයි එකෙන් කියන්නේ ස්ත්‍රී භාවය ඉහළයි හෝ පහළයි කියලා හෝ පුරුෂ භාවය ඉහළයි කියලා හෝ පහළයි කියලා නෙවෙයි කිසිම විදිහක බුදුදහම තුළ කියන්නේ. එහෙම ප්‍රකාශයක් වෙන්නේ නැහැ. ඔබ හිතන කරගන්න අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය වෙන්නේ අපි කොයිතරම් දුරට ප්‍රඥාව දියුණු කරනවාද කියන කාරණේ මතයි. ඉත්තිභාවෝ නොකින් කෛරා චිත්තමිසු සමාහිතෝ කියලා එදා වජිරා භික්ෂුව සඳහන් කළේ කයින් ප්‍රඥාව වඩන ගැනට ස්ත්‍රී භාවයේ ප්‍රශ්නයක් නෙවෙයි කියලා. ඒ ප්‍රඥාවෙන් විකසිත වෙන ධර්මයක් තමයි මේ දේශනා කළේ. ඒ ප්‍රඥාවෙන් දියුණු වෙච්ච මනසක් තියෙන කෙනා කාන්තාවක් වුණත් ඔහු මායя අභියස වුණත් නිර්භයව ඇයකට මොන දෙන සූදානම්. නමුත් පුරුෂයෙක් වුණත් ඔහුගේ ළඟ කෙලෙස් තියෙනවා නම් ඔහු ඇතැමිට දුගතිගාමී වෙන්න පුළුවන්. ඒ නිසා වඩාත්ම වැදගත් වන්නේ ස්ත්‍රී භාවයේද පුරුෂ භාවයේද කියන කාරණේ නෙවෙයි. වඩාම අවශ්‍ය වන්නේ කොයිතරම් දුරට තමන්ට මේ සද්ධර්මයේ ජීවිත කාලය තුළ ලැබුණද ඒ ලැබෙච්ච ධර්ම තමා කොයිතරම් උපරිම ලෙස පුහුණු කරනවාද සහ ඒ තුළින් තමා කොයිතරම් දුරට ප්‍රඥාව දියුණු කරගෙන අවිද්‍යාව දුරු වෙන කෙලෙස් දුරු වෙන මාවතක තමා ඉන්නවාද කියන කාරණේ විතරයි වැදගත් වෙන්නේ. එනිසා මෙන්න මේ රූප ගැන විශේෂයෙන්ම 28 රූපයක් ගැන බුදුදහම තුළ සඳහන් කරනවා. ඒ හැම රූපයක්ම හේතු ඇති කලී හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. එතකොට මේ මූලික හරය තමයි පඨවි යමක තියෙන තදගතිය, ආපෝගතිය වැගිරෙන ගතිය, ඒ වගේම තේජෝගතිය රස්නේ, වායෝගතිය හමන ගතිය. මෙන්න මේ හතර අපේ ශරීරය තුලත් තියෙනවා. එතකොට පඨවි ගතිය කියනකොට කෙස් ලොම් නිය දත් ආදී කොටස් 20ක් ගැන සඳහන් වෙනවා පඨවි ධාතුව තුල. ඒ වගේම ආපෝගතිය කියනකොට වැගිරෙන ඒවා පිත් සෙම් සොටු ආදී තව 12ක් දක්වනවා ආපෝ ධාතුව වැගිරෙන දේවල් විදියට. ඊළඟට තේජෝ ගතිය කියන්නේ ශරීරයේ තියෙන රස්නිය හෝ උණුසුම් ගතිය. ඒක අඩු වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන්. ඊළඟට වායෝ ගතිය කියන්නේ අපි හුස්ම ගන්න එක, අපේ ශරීරයේ වාතය පිටවීම ආදී, අපේ ශරීරයේ සැලවීම ආදී රූපකාරී වන මේ වාතය ගැනයි වායෝ ධාතුව තුලින් කියන්නේ. එතකොට මේ හැම දෙයක්ම පින්නතුනේ ස්වභාවය තමයි එක දිගට නොවෙනස් යන දෙයක් නෙවෙයි. අපේ මනසේ ස්වභාවයට අනුව හැම මොහොතෙම අප ක්‍රියාත්මක වන දෙයක්. සහ මේ ජීවිත කාලය තුළ අපි ප්‍රතිසන්දේ විඥාන විදිහට ගත්තු විඥානයේ ස්වභාවය අනුව මේ ශරීරයේ කිසියම් විදියක සමානාත්මතාවයක් දකින්න පුළුවන්. හැබැයි ඒක හැම මොහොතෙම වෙනස් වෙන ස්වභාවයක් සහ අපේ චුතිචිත්තයෙන් පස්සේ මේ ශරීරයේ ස්වභාවයේ බරපතල වෙනසක් සිද්ධ වෙලා නැවත ඊළඟ භවය තීරණය වන්නේ අපේ මනසේ ස්වභාවයට අනුව රූපයක් තීරණය වෙනවා. ඊට පස්සේ එතන ප්‍රතිසන්දිය අනුව ඒ භවංගී චිත්තයට අනුරූපව ඒ කය ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ වගේ සසර ගමනක් අපි යන්නේ. අන්නේ ගමනේදී අදාප ඉන්න මේ අවස්ථාව ලෝකේ සත්‍යංගතොදීන් කොටස් කීපකට බෙදෙනවා. ඒකෝකාර සත්‍යයන් ඉන්නවා, චතුෝකාර සත්‍යයන් ඉන්නවා, පංචෝකාර භව සත්‍යයන් ඉන්නවා. ඒකෝකාර භව කියන්නේ ස්කන්ධ එකක් තියෙන සත්‍යයන් ඉන්නවා. චතුෝකාර භව කියන්නේ ස්කන්ධ හතරක් තියෙන සත්‍යයන් ඉන්නවා. පංචෝකාර භව සත්‍යයන් මනුෂ්‍යයන් වගේ ස්කන්ධ පංචකයක් තියෙන සත්‍යයන් ඉන්නවා. ඒකෝකාර භව කියන්නේ ස්කන්ධ එකක් තියෙන සත්‍යයන්. ඒ කියන්නේ අසංඤ්ඤ සත්‍යයේ ඉන්න සත්‍යයන්. චතුෝකාර භවික සත්‍යයන් කියලා කියන්නේ ස්කන්ධ හතරක් තියෙන සත්‍යයන්. ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේවසඤ්ඤානාසඤ්ඤායතන කියන අරෝපාචර බ්‍රහ්මලෝකේ ජීවත්වන සත්‍යයන්. ඔවුන්ට ස්කන්ධ හතරයි වේදනා, සංඥා, සංඛාර, විඥාන. පංචෝකාර අපි අපිට පහක් තියෙනවා. එතකොට අප පංචස්කන්ධය සහිත සත්‍යයන් මෙතන ලක්ෂණය තමයි අපිට හුඟක් වාසි තියෙනවා. ඒ වගේම අවශ්‍යත් තියෙනවා. මේ කය නිසා හුඟක් දුක් පීඩා විඳිනට සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි, සසර දුකෙන් නිදහස් වන්නට හේතු වන සුතමේ ඥානය පළමුවෙන්ම ධර්ම ශ්‍රවණය කළ සෝවන් මගට එන්න ලැබෙන්නේ පංචවෝකරභව සත්‍යං විදියට. මම මනුස්ස ලෝකයේ, දිව්‍ය ලෝක 6, ඒ වගේම රූපාචර භක්ම ලෝක 16, අසංය සත්‍ය හැර සෙසු රූපාචර භක්ම ලෝක 15. මෙන්න මේ සත්‍යයන්ට පුළුවන් කන උපයෝගී කරගෙන පරතෝ ഘോഷය තුළින් ධර්ම ශ්‍රවණය කළා සෝවන් වෙන්න. අන්නේ බුදුදහමෙන් ප්‍රතිඵල ගන්න මුල්ම අවස්ථාවේදී ස්කන්ධ පංචකයක් තියෙනට ඕන. ඇයි? ශ්‍රොතමේ ඥානෙ ලබා ගන්නට කන උපයෝගී වන්නට ඕන. හැබැයි සෝවාන් වෙච්ච කෙනාට, පංචවෝකර භවසත්‍ය කිදෙර සෝවාන් වෙච්ච කෙනාට ඊළඟ මාර්ගඵල ටික ලබද්දී ස්කන්ධ පංචකයක් තියෙන ඕන කියලා නියමයක් නැහැ. ඊළඟ ධර්මතාව ටික ඔය කොහෙ ගියත් ඒකවෝකර භවසත්‍ය කිදෙර හිටියත් චතුවකර භවසත්‍යක ඉදිරි හිටියත් ධර්මතාවයක් විදියට ඔහුගේ ඊළඟ මාර්ගඵල ටික වැඩෙනවා. ඒක ධර්මතාවයක්. නමුත් ආරම්භක පියවරේදී මෙන්න මේ ස්කන්ධ පංචකයක් සහිත වීම අපට අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. ඒ වගේම සුගතියක් හිමි කරගෙන තිබීම. එතකොට මුලින්ම මේ රූපය ගැන විස්තර කරනවා. අපේ මේ ශරීරය ඇසුරු කරලා තියෙන අභ්‍යන්තර රූපය, කෙස්, ලොම්, නිය, දත් ආදී මෙන්න මේ ශරීරයේ තියෙන පටවි ගතිය විස්තර කරනවා. අන්නේ පටවි ගැන විස්තර කරලා ඒ පටවිය නේතං මම, නේසෝ හමස්මි, නමේසෝ අත්තා කියලා විස්තර කරනවා. ඒක මගේ නෙවෙයි, මම නොවේමි, මගේ ආත්මය නොවේ කියලා. ඒ වගේම මේ ශරීරයත් එක්ක බාහිර ශරීරෝ බලනවා. බාහිර රූපියත් බලනවා පටවි ධාතුව. බාහිර පටවි ධාතුව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට ගන්න පුළුවන්. එකක් විඥානයක් සහිත සත්‍යයන්ට තියෙන පටවි ධාතුවක් තියෙනවා. අනිත් එක විඥානයක් නැතුව තියෙන සාමාන්‍ය ලෝකේ ක්‍රියාත්මක වෙන ගස් ගල් ආදී දේවල් තියෙනවා. එතකොට මේ හැම දෙයකම ස්වභාවය මෙන්න මේ පටවි ධාතුව කියන කාරණය. මේ පටවි ධාතුව හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. එතකොට ලක්ෂණය තමයි මේ පටවි ධාතුව විස්තර කරද්දී මේ පටිවි ධාතුවේ ස්වභාවය තවදුරටත් පැහැදිලි කරනකොට දක්වන කාරණයක් තමයි. පටිවි ධාතුව මේ විදිහට තිබ්බට මේ පටිවි ධාතුව තමන්ගේ ශරීරය විතරක් නෙවෙයි විශේෂයෙන් බාහිර පටිවි ධාතුව එහි විශාලම සංකේතය තමයි පටවි, නැත්නම් මේ Earth එක පෘථිවිය. අන්නේ පෘථිවිය යම්කිසි දවසක හේතු නිසා විනාශයටපත් වෙනවා. අන්නේ කපි සංසඳලා බලනකොට මේ තරම් මහා විශාල වූ පෘථිවිය එක කාලයකදී සුළඟින් විනාශ වෙනවා. එක කාලයකදී වර්ෂාවෙන් විනාශ වෙනවා. අන්නේ තරම් මහා විශාල භූමියකුත් මේ වගේ ස්වභාව ධර්මය තුළ විනාශයටපත් වෙනවා නම් මම කියන්නේ, මගේ ශරීරය කියන්නේ කොයිතරම් කුඩා දෙයක්ද? අන්නේ ශරීරයත් කවදා හරි මේ විනාශයටපත් වෙනව නේද කියලා එක බලලා මෙන්න මේ ශරීරයේ තියෙන ආශාව මම මගේ කියන ගතිය ටිකෙන් ටික අඩු කරගන්න. නේතන් මම, ඒ මගේ නොවේමි, නේසෝ හමස්මි, ඒ මම නොවේමි, නමේ ස්වත්තා, ඒක මගේ ආත්මය නෙවේ ආදි වශයෙන් නුවණින් මේ තැනට ටිකෙන් ටික මේ කරුණ ගැන අවධානය යොමු කරනවා. ඒ වගේම මෙහෙම පටවිය ගැන තේරුම් ගන්න කෙනා යම්කිසි කෙනෙක් තමන්ට වචනයක් කියනකොට, යම්කිසි කෙනෙක් තමන්ට බනිනකොට අන්නේ බනින දේ ගැන ඔහු නුවණින් ධර්මානුකූලව මෙනෙහි කරනවා. කොහොමද වෙන්නේ? යම්කිසි කෙනෙක්ගේ ඒ භෞතික ශරීරය ඇසුරු කරලා තියෙන ඔහුගේ භාෂාමය හැකියාවෙන් යම්කිසි ශබ්දයක් පෙරපසුන වී මොහොතේ නිකුත් වෙනවා. ඒ නිකුත් වෙන ශබ්දය තමන්ගේ වර්තමානයේ තියෙන සෝත ධාතුවට පතිත වෙලා ඒ ගැන අවධානය ඇතු වෙලා ඊට පස්සේ සෝත විඥානය හටගෙන ඒ පිළිබඳව කිසියම් විදිහක අවබෝධයක් හටගන්නවා. එතකොට මෙන්න මේම හටගන්න මේ ස්වභාවයෙන් තමන්ට දුකක්, වේදනාවක්, සංතාපයක් හටගන්නවා නම් තමන් සුත්තවත් ශ්‍රාවකයෙක් විදිහට, තමන් බුදුන් සරණ ගියපු කෙනෙක් හැටියට, දහම් සරණ ගියපු කෙනෙක් හැටියට, සංඝ සරණ ගියපු කෙනෙක් හැටියට තමන්ට ලොකු සංවේගයක් ඇති වෙනවා. මෙච්චර දහමක් අහපු මට මේ වචනේ කියනකොට කේන්ති කියා නේද කියලා තමාගේ ප්‍රහැපතට හැරෙනවා. හැරිලා කොහොමද යා බලනවා මේ සබ්දය මේ මොහොතේ මේ හේතු නිසා හටගත්තු දෙයක්, මේ කනත් මේ මොහොතේ හටගත්තු දෙයක්, ඒ වගේම මේ සෝත විඥානයත් මේ මොහොතේ හටගත්තු දෙයක් කියලා අර තමන්ගේ දුක ගැන සංවේගයටපත් වෙලා ඉක්මනටම තමන්ගේ හිතේ උපේක්ෂාවටපත් වෙනවා. ඒ උපේක්ෂාව තුළින්ම තමන් සතුටටපත් වෙනවා. තමන්ගේ දුක නිවුණා කියලා. ඒකෙන් කියන නැතුණා කියලා තමන් සතුට වෙනවා. පින්නතුනි මේ ධර්මය කියලා කියන්නේ සම්පූර්ණ සතුටෙන් යන ගමන් මාර්ගයක්. මේක හොඳට තේරුම් ගන්න ඕන දෙයක්. මේක දුකෙන්, සන්තාපයෙන්, අනිත්‍යයට බනිමින්, විවේචනය කරමින්, අසුබය කියලා වඩලා මුණ නරක් කරගනිමින් එහෙම යන ගමනක් නෙමෙයි මේක. ධර්මයේ තුල විරාගය කියන කාරණයක් සඳහන් වෙනවා. ධර්මයේ තුල නිබ්බිදා කියන කාරණයක් සඳහන් වෙනවා. හැබැයි ඒක ද්වේෂයත් එක්ක මිශ්‍ර වෙච්ච චේතනාවක් නෙවෙයි. ඒක ප්‍රඥාවත් එක්ක, ඒක සතියත් එක්ක, ඒක ශ්‍රද්ධාවත් එක්ක, ඒක වීරියත් එක්ක, ඒක ප්‍රඥාවත් එක්ක මුසු වෙච්ච, ඒක ඉන්ද්‍රිය ධර්ම සමග මුසු වෙච්ච අවබෝධාත්මක හැඟීමක්. ඒක දුකත් එක්ක මිශ්‍ර වෙලා නැහැ. බුදු දහමේ කියන නිබ්බිදාව, බුදු දහමේ තියෙන කලකිරීම දුකෙන් බලන දෙයක් නෙවෙයි. හරි ප්‍රසන්න මනසින් මනහස්සෙදින් බලන දෙයක්. එතකොට මේ සතුට කියන එක තමන්ගේ හිතට කෙලසක් ඇවිල්ලා ඒක නැති වෙනකොටම තමන්ට සතුටක් ඇති වෙනවා. මෙතෙන්ට එකපාර යන්න අමාරු නිසා තමයි අපි පොඩි පොඩි දේවල්ට සතුට වෙන්නේ මුලදී. වෙනත් කෙනෙකුට උදව්වක් කළා සතුට වෙනවා. වෙනත් කෙනෙකුට දානයක් දීලා ස්වාමීන් වහන්සේ කෙනෙකුට උපස්ථානයක් කරලා වෙනත් අයකට පහසුකමක් සැලසලා නැත්නම් අඩුම ගානේ තමන්ගේ ඉදර මල ගහක් හිටවලා පිච්ච මල ගහක් හිටවලා ඒ පිච්ච මල් ටිකෙන් පිච්ච මල් ටිකක් පූජා කරලා සතුට වෙනවා. මේ හැම දෙයක්ම මේ සතුට යන ගමන් මාර්ගයේදී තමන්ට සතුට විඳින දෙයක් නිතර තියෙනට ඕන පින්නතුනි. ඒක තමන්ගේ නිවසේ ඉඳම තියෙනට ඕන. පන්සලට ආවට පස්සේ මේ වගේ ලස්සන කාපට් දාලා මේ විෂුවල් දාලා වෙසක් උඩු වෙල්ලලා මේ තියෙන එක විතරක් නෙවෙයි. ඔබේ ගෙදරත් ඔබ පන්සලක් කරගන්නට ඕන. ඔබේ අතින් හිටවපු මල්ගස් සුවඳවත් මල් කියන මල්ගස් ඔබේ වත්තපුරා තියෙන්න ඕන. ඒ මල් කඩල ඔබේ බුදු පිළිම වහන්සේට පූජා කරන්න ඕන ඔබ. ඔබේ දෑතින් සකස් කරන ගිලම්පස ටික බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා වෙන්නට ඕන. ඒව දකිනකොට තමන්ගේ හිතේ ලොකු සතුටක් ඇති වෙන්නේ. ඔබේ ගෙදර මල ගහක් හිටවන විතරක් නෙවෙයි. ඔබට පුළුවන් නම් ඒ වගේ ඔබ කැමතිම ලස්සන මල ගහක්, රෝස මල ගහක්, පිච්ච මල ගහක්, ගැටි පිච්ච මල ගහක් තවත් කෙනෙකුට පූජා කරන්න, පරිත්‍යාග කරන්න. ගෙවල් 5කට 10කට පිච්ච මල ගස් දෙන්න පුළුවන් නම් ඔබේ සතුට 5 ගුණයකින් 10 ගුණයකින් වැඩි වෙනවා. බලන්න. අපේ සතුටුම දේ ධර්මිකව ලබන සතුට අනිත් අයට දෙන්න බලන්න, අනිත් අයට බෙදා හරින්න. පින්නතුනි මෙන්න මේ වගේ ඉතාම ධාර්මිකව සතුටෙන් යන ගමනක් තමයි මේ ආධ්‍යාත්මික ගමන කියලා කියන්නේ. අන්න ඒ ගමනේ උපරිමය තමයි මේ කියන්නේ. ස්කන්ධ පංචකයේ සමුදය වැදකලා ස්පර්ශ නිරෝධාන්තයට හිත තියලා උපේක්ෂාවටපත් වෙලා ඒ උපේක්ෂාව තුළින් විඳින සුවය තමයි ඉහළම සතුට. හැබැයි ඒ සතුටට යන්න පුළුවන්කමක් තියෙන්නේ මානව දයාවෙන්, මෛත්‍රියෙන්, මානව ගුණාංග තුළ ඉඳගෙන වර්තමාන දෛනික ජීවිතයේ අපේ සතුට නිසි විදියට කළමනාකරණය කරගන්න කෙනාටයි මෙන්න මේ ස්කන්ධ පංචකේ වයදකලා ස්පර්ශ නිරෝධයට හිත තියලා මේ ඉහළම ආධ්‍යාත්මික සුවය තුළින් සංඛාර උපේක්ෂා ඥානය දක්වා උපේක්ෂාව දක්වා මේ යන ගමන විකසිත වෙන්නේ, අලංකාරවත් වෙන්නේ අර තමන්ගේ නිවසේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සුවඳවත් මල් ටිකක් පෝජා කළ ඇති වෙන ආධ්‍යාත්මික ගමන. ඒ මුල් ටික අමතක කරවතින් මේ දුර ගමන අපට තරම් සාර්ථක ගමනක් වෙන්නේ නැහැ. ඒ නිසා සුඛා පටිපදාවෙන් කිප්පා විඤ්ඤා විදියට අධිවේගෙන් මේ ආධ්‍යාත්මික ගමන යන්නට ඔබ බලාපොරොත්තු වෙනවා නම් ඔබ හැමතැනම මේ ගුණාංග ටිකෙන් ඔබේ ජීවිතය ලස්සන කරගන්නට ඕන. එතකොට මෙතෙන්දි මේ සූත්‍රයේ පුරාම විහිදෙන කාරණයක් තමයි තමන්ගේ හිතට කෙලෙසක් එන හැම වෙලාවකදීම තමන්ට මතක් වෙන්නේ අනේ මේ කෙලෙසෙන මම බුදුරජාණන් වහන්සේ සරණ ගිහිපු කෙනෙක් නේද, මම කොච්චර වටින වැදගත් ධර්ම කරුණු ගැඹුරු ධර්ම කන්න අහපු කෙනෙක් නේද? මම උපස්ථාන කරන සංඝරත්නය, ආර්ය මහා සංඝරත්නය මේ වගේ ගුණාංගණ යුක්ත කෙනෙක් නේද? මං වගේ කෙනෙකුට මේ වගේ දුකක් විඳින්න කෙලෙස් වලින් සුදුසු නෑ නේද කියලා ඉක්මනට මේ කෙනා සංවේගයට පත් වෙලා වහාම මේ දුක ඇති වෙන හේතු වෙච්ච මුල් කාරණට ගිහිල්ලා යෝනිසෝ මනසිකාරයට ගිහිල්ලා ඒ හේතුඵල ධහම දැකලා ඒ තුලින් අවබෝධය තුලින් උපේක්ෂාවට පත් වෙලා අර දුකෙන් නිදහස් වෙනවා. ඒ නිදහස් වෙන පමණට ඒ තැනැත්තා ආධ්‍යාත්මික වශයෙන් ලොකු සතුටක් තෘප්තියක් මේ තැනැත්තා භුක්ති විඳිනවා. පින්නතුනි, ඒ වගේම තමයි ආපෝ ධාතුව. අපේ ශරීරයේ ආපෝ ධාතුව කියන එකක් තියෙනවා. වැගිරෙන ගතිය, ලේ, පිත්, සෙම්, සොටු, සරවාදී මේ ස්වභාවයන් අපේ ශරීරය තුල තියෙනවා. ඒව ලික්විඩ් එකක් විදිහට තියෙන වැගිරෙන ස්වභාවය යුක්තයි. වෝටර් එලිමන්ට් කියන එක. එතකොට මෙන්න මේ ස්වභාවයත් නිතරම හේතු නිසා හටගෙන නිරුද්ධ වෙන දෙයක්. ඒ විතරක් නෙවෙයි, බාහිර ලෝකයේ තියෙන ආපෝ ධාතුව මේ වැගිරෙන ස්වභාවය පුද්ගලයෙක් ගත්තොතින් ඒ පුද්ගලය තුරන් කරනා රූප මේක නිර්මාණය වෙලා තියෙනවා. නැත්නම් අනිත් ස්වභාවික ධර්මය තුළ ස්වභාවික හේතු මත මේක නිර්මාණය වෙලා තියෙනවා. එතකොට බාහිර ලෝකයේ තියෙන ආපෝ ධාතුවේ ඉහළම එක්සැම්පල් එක තමයි මොකද්ද? මහ සයුර මොහොද. අන්නේ මොහොද තමයි ඉහළම ආපෝ ධාතුව. අන්නේ ආපෝ ධාතුවේ ස්වභාවය විස්තර කරනවා. ඒක මුලින් පටන් ගන්නේ කාලෙකදී ගම් දනව්වල තියෙන ගම් නගර නියංගම් ජනපදවල ජන ගැනීම ඇති වෙනවා. ඇතැම් විට මුහුද ගොඩ ගලනවා හැතපුන් ගණන්. එහෙම ගොඩ ගලපු ජලය ටිකෙන් ටික මුහුද පැත්තට ආයෙ ටිකෙන් ටික අඩු වෙලා යනවා. වෙරළේ ඉඳන් හැතැම්යක් දුරට වතුර අඩු වෙනවා. හැතැම් දෙකක් දුරට, හැතැම් 100ක් දුරට, හැතැම් 500ක් දුරට ඔහොම ඔහොම ටිකෙන් ටික මුහුද ටිකෙන් ටික වතුර හිඳෙන දවසක් එනවා. එහෙම ගිහිල්ලා මුහුදේ ගැඹුරම ජලය පුද්ගලෙන් 7 දෙනෙකුගේ උස ප්‍රමාණයට හිඳෙනවා. 6 දෙනෙකුගේ ප්‍රමාණයට, 5 දෙනෙකුගේ ප්‍රමාණයට, 4 දෙනෙකුගේ ප්‍රමාණයට, 3 දෙනෙකුගේ ප්‍රමාණයට, දෙනෙකුගේ ප්‍රමාණයට, එක්කෙනෙකුගේ ප්‍රමාණයට, ධන හිස පමණට ඒ වතුර හිඳෙනවා. කොහොම හිඳෙලා මේ මුහුදු ජලය ඇඟිලි පුරුකක වතුර මට්ටමට ජලය හිඳෙනවා. ඒ ටිකත් එහෙම වීල යන මේ පෘථිවි. ඒ වන්ට මේ පෘථිවිය සත්වවාසීර නුසුස්තන බඩපත් වෙනවා. ඒ වන්ට සත්‍යයන් සැලිතු ප්‍රමාණය අපට භෞතික වශයෙන් පේන ඇහැට පේන සත්‍යයන් බොහෝ දෙනෙක් මේ මිහිමතින් සමගෙන ඉන්නේ. එතකොට මේ තරම් මහා ජලස්කන්ධයක් තියෙන මේ පෘථිවියට, ඒ පෘථිවියේ මහා ජලකඳ, මහා විල, මුහුද ටිකෙන් ටික වියලලා ගියා නම් මේ විදිහට අපට තේරෙනවා අපේ ශරීරයේ තියෙන මේ ලේ ටික එහෙනම් වියලෙන්න කොච්චර අඩු කාලයක් ගත වෙන්නේ කියලා. තමයි එක සංසඳලා කම්පයා කරලා බලන්න. එතකොට මෙන්න මේකෙන් ඔහු කල්පනා කරනවා මේ දේවල් හේතුඵල නිසා හටගන්න දේවල්, මේව වියකෙන, වියලෙන, මේව විනාශ වෙන දේවල් කියලා තමානුවණින් තේරුම් ගන්නවා. තේරුම් අරගෙන නේතං මම නේසෝ හමස්මි නමේසෝ වත්තා කියලා. This is not mine, this is not me, this is not myself. මේ මගේ නෙවෙයි, මේ මම නොවේමි, මේ මගේ ආත්මය නොවේ කියලා මේ අවබෝධයට වෙනවා. මෙන්න මේ වගේ ටිකෙන් ටික මේ තැනැත්තා මේ අවබෝධයට මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූප අවබෝධයට ටිකෙන් ටික පත් වෙනවා. ඊළඟට තේජෝ ගතිය, රස්නේ. මේ ශරීර රස්නයක් තියෙනවා. විශේෂයෙන්ම අපි ජීවත් වෙන සත්‍යයන් විදිහට උණුසුමක් මේ ශරීරයේ තියෙනවා. අන්නේ උණුසුම් ගතියත් හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන දෙයක්. මේක හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙනවා. ඒකේ විශාලම පරිවර්තනය අපිට දැක ගන්න පුළුවන් ඉන්නේ අපේ විඥානයේ මේ ශරීරෙන් අයින් වෙච්ච මොහොතට. පැය 5ක් 6ක් 8ක් 10ක් යනකොට මේ ශරීරයේ උෂ්ම අවසන් වුණාට පස්සේ ශරීරයේ උණුසුමක් අඩු වෙලා ටිකෙන් ටික මේක අයිස් කුට්ටියක් බවට පත් වෙනවා, ගලක් වගේ බවට පත් වෙනවා. ඉතින් මේක තමයි ශරීරයේ ස්වභාවය. ඒ වගේම බාහිර ලෝකයේ ශරීරවලත් තියෙන මේ ස්වභාවය උණු වලින් තේරුම් ගන්නවා. ඒ විතරක් නෙවෙයි බාහිර ලෝකයේ තියෙන තේජෝ ධාතු රස්නේ එක එක තැන්වල පොඩි පොඩි ගිනි තියෙන ලොකු ලොකු ගිනි තියෙන පුළුවන් මෙහෙම තිබෙලා යම්සි දවසක මේ ලෝකයේ සූර්යයන් හතක් පායලා සම්පූර්ණයෙන්ම මෙන්න මේ පෘථුවිය විනාශ භාවයට පත් වෙනවා. රස්නේ ලෝකෙට අවශ්‍යයි. ඒ රස්නේම උපරිමයට ගිහිල්ලා ඒ රස්නේමත් මේ පෘථුවිය විනාශ වෙනවා. ඒ රස්නේ අන්තිමට නැති වෙන දවසකුත් වෙනවා මේ පෘථුවිය තුල. කොමත් ඒ තමන්ට එක පොඩි දෙයක්වත් දල්ලගන්න බැරි මට්ටමට ගින්දර නැති වෙන මොහොතකුත් තියෙනවා. මෙන්න මේ දෙපැත්තම මෙනෙහි කළේ තැනැත්තා මේ තේජෝ ධාතුව තුලත් යථාර්ථය අවබෝධ කරගෙන උපේක්ෂාටපත් වෙනවා. ඒ උපේක්ෂාව තුළින් නොඇලීම තුළින් ඒ තැනැත්තා ආධ්‍යාත්මික සතුටකටපත් වෙනවා. ඔහු ගැලීම් ගැටීම් අඩු වෙනවා. යට වායෝ ගතිය. හමන ගතිය. අපේ ශරීරයේ සම්පූර්ණම ක්‍රියාත්මක වන්නේ ආස්වාස ප්‍රාස්වාසය මත. ඒ සඳහා මේ වායෝ ධාතුව බෙහෙම උපකාරී වෙනවා. අපට ආහාර නැතුව දවසක් දෙකක් වුණත් ඉන්න පුළුවන්. අපට වතුර නැතුව පැය ගාණක් වුණත් ඉන්න පුළුවන්. හැබැයි අපට හුස්ම නැතුව වාතය නැතුව තත්පර ගාණක් විනාඩි ගාණක් ඇතැම් විට ඉන්න බැරි වෙන පුළුවන්. ඉතින් අන්න ඒ තරම් ප්‍රයෝජනවත් මේ වාතය. ඒ වාතයත් හේතු නිසා හටගන්න ස්වභාවයෙන් යුක්තයි. බාහිර ලෝකයේ ස්වභාවයත් මෙහෙමයි. ඒ වගේම මේ තියෙන වාතය නිසාම කාලෙකදී මේ පිළියේ ගම් දනව්වල මේ වාතය විසිරලා ගිහිල්ලා වේගයෙන් සුලිස්සම් මට්ටමටපත් වෙලා ගම් දනව් ගසාගෙන යන මට්ටමටපත් වෙනවා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා ඒ සුළඟ වැඩිම වෙලා ටිකෙන් ටික අඩු වෙලා ගිහිල්ලා අන්තිමට තනකොළ පෙත්තක් සොලවන්න බැරි මට්ටමට වාතය නැති වෙන මොහොතක් මේ විශ්වය තුළ එනවා. පෘථිවිය තුළ එනවා. එතකොට මෙන්න මේ ඔස්සේ හේත නැත්තා මේ වායෝ ධාතුවේ තියෙන අනිත්‍යතාවය විලෙන ගතිය නිසරු බහු තේරුම් ගන්නවා. අන්න හේතුලි මේ තැනැත්තා මේ වායෝ ධාතුවට තියෙන ආස්තාව දුරු කරගෙන නේතං මම මේ මගේ නොවේමි නේසෝ හමස්මි මේ මම නොවේමි නමේ ස්වත්තා මේ මගේ ආත්මය නොවේ කියන අවබෝධයට එතනටපත් වෙනවා. මේ සාරිපුත්‍ර මාහිමියන් වහන්සේ විස්තර කරන්නේ මොකද්ද? උන්වහන්සේ දේශනේ ආරම්භ කළේ මේ සත්තු ලෝකේ ඉන්න සත්‍යයන් අතරින් ඇතාගේ පාපියවර මත සියලුම පාපියවර තබන්න පුළුවන්. අන්න ඒ වගේ යම්තා කුසල දහම් තියෙනවා නම් මේ චතුරාර්ය සත්‍ය තුළ ගොනු කරන්න කියලා ආරම්භ කරපු දේශනය දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන විස්තර කරන්න ගිහිල්ලා ඒ දුක සත්‍යයේ ජාතිපි දුක්ඛ කියන කතාවෙන් පටන් අරගෙන ඊළඟ සංකේතයෙන් පංච උපාදාන කන්දා දුක්ඛ කියන විග්‍රහය කරනකොට තමයි මෙන්න මේ ස්කන්ධ පංචකේ විස්තර කියන වශයෙන් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ විස්තර කරමින් දැන් මේ ඉන්නේ. අන්නේ විස්තර කරන තැන තමයි මේ රූපස්කන්ධය විස්තර කරන්නේ. අන්නේ රූපස්කන්ධය විස්තර කරනකොට තමයි සතර මහා බෝධ රූප පඨවි ආකෝ තේජෝ වායෝ විස්තර කරන්නේ. උපාදාය රූප ගැන විස්තර වෙන්නේ. එතකොට තමන්ගේ භෞතික ශරීරය ඇසුරු කරන මේ රූපයේ ස්වභාවය මේක. ඊළඟට හටගන්නා වේදනාදී කාරණා ගැන පැහැදිලි කරනවා. එතකොට ඒ රූපය ඇසුරු කළ තියෙන උපාදාය රූප ක්‍රියාත්මක වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒව ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී මේ ඇස ආදී ආයතන ඇසුරු කරගෙන කුමක්ද වෙන්නේ? ස්කන්ධ පංචකයක් නිර්මාණය වෙනවා. ඊට පස්සේ සඳහන් කරනවා රූපයක් අපි ඇසුරු කරනකොට මොකද වෙන්නේ කියන කාරණය. අපි ඇසට රූපයක් දකිනකොට ඒක පෙනීමකට පත් වෙන නම් අපේ ඇස චක්කුංච අපරිබින්නම් හෝති. ඇස නොබිදී තියෙන්නට ඕන. ඇස විනාශ වෙච්ච හැක් වෙන්න බෑ. ඇස සජීවී හැක් වෙන්නට ඕන. රූපාච ආපාතං ආගච්ඡanti රූපය ඒකට පතිත වෙන්නටත් ඕන. ඒ වගේම තජ්ජෝද සමන්නාහාරෝ හෝති. එතෙන්දී අපේ අවධානය තියෙන්නත් ඕන. නැත්තම් රූපයක් එහෙම ගියාට රූපය මෙතන පතිත වෙලා තියෙනවා. අවධානය නැති වුණොත් අපට ඒක රූපය ගැන දැනුමක් එන්නේ නැහැ. දැන් මේ මොහොතේ කොච්චර වාහන හඬ හඬ සහිතව මෙතන යන්නේ නැද්දනේ? නමුත් ඒ සියලුම හඬ යටපත් වෙලා මේ හඬට විතරයි මේ මොහොතේ ඔබට හිත තියෙන්නේ. අර සජ්ජෝත සමන්නාහාරෝ කියන කාරණය අවධානය ඔබට තියෙන්නේ මේක විතරයි. කනට පතිතුණා කියලා විතරක් ඒක විඥානයක් බවට යන්නේ නැහැ. මේ අවධානය කියන එක තියෙනට ඕන. එතකොට එකාතකින් කන නොබෙදී නැත්නම් ඇස නොබෙදී තියෙනට ඕන රූපය සජීව වෙන්නට ඕන වර්ණයේ සහිතව ආලෝකයේ සහිතව ඊළඟට සජ්ජෝත සමන්නාහාරෝත කියන එකට මේ අවධානය attention එක intention එක තියෙනට ඕන. අන්න ඒ තුලින් තමයි විඥානස්ස පාතුභාවී හෝති විඥාන යටි 15 වෙන්නේ. මේ තුන එකතුෙන් තමයි ස්පර්ශය හැදිලා වේදනා සංඥා චේතනා කියන මෙන්න මේ ස්කන්ධ පංචකයේ මුල් අවස්ථාව හටගන්නේ. මේක තමයි දුක්ඛ සත්‍ය මුල් අවස්ථාව. නැත්නම් අතීත කර්ම විදියට ඊට මොහතකට ඉස්සෙල්ලා ඉඳන් අතීතයට සම්බන්ධ කර්ම ටිකෙන් ලැබෙන දායාදයක් විදියට මේ ස්කන්ධවල එකතුව තුළින් යම් කිසි රූප ශබ්ද ආදියක් අපේ ජීවිතය තුළට සම්බන්ධ වෙන අවස්ථාව. එතකොට මේ හැම දෙයකම ස්වභාවය තමයි දැන් ඇහැට රූපයක් දකිනවා නම් ඇස රූපය දෙක රූපස්කන්ධය ඒ දෙකෙන් ඇතිවන චක්කු විඥානය විඥානස්කන්ධය චක්කු සම්පස්යෙන් හටගන්නා වූ වේදනාව වේදනස්කන්ධය ඒ තුලින් ඇතිවන හඳුනා ගැනීම සංඥාව ඒක සංඥාස්කන්ධය ඒ තුලින් හටගන්නා වූ චක්කු විඥානය විඥානස්කන්ධය ඒ තුලින් හටගන්නා වූ සිතුවිලි ටික චේතනා ටික සංස්කාරස්කන්ධය මෙන්න මේ ටික හටගෙන එතනම නිරුද්ධ වෙලා යනවා වර්ණ රූපේ විතරයි ලැබෙන්නේ හැබැයි ඒ ගැන ඒ විපාක මට්ටමේදී පරිපූර්ණ අවබෝධයක් අපට ලැබෙන්නේ නැහැ අපට ලැබෙන්නේ ප්‍රාථමික වර්ණ රූප ශබ්ද රූප ආදී කාරණය විතරයි අපට ලැබෙන්නේ අන්න ඒ නිසා සඳහන් කරන්නේ න පංච විඥානේ හේකින්ච ධම්මං පටිවිජානාති කියන අවස්ථාව පංච විඥානයන්ගෙන් කිසිම දෙයක් හඳුනා ගන්න බෑ කියලා දැනගන්න බෑ කියලා දැක ගන්න පුළුවන් දැනගන්න බෑ රූපය දකින්න පුළුවන් චක්කු විඥානේ හැබැයි රූපය දැනගන්න බෑ සංඥා වගේ ප්‍රාථමික අවබෝධයක් තියෙනවා නම් අපි දැනගන්න අවස්ථාව කියන්නේම අර මුල් ස්කන්ධ ටික නිරුද්ධ වෙච්ච මොහොතක නව කර්ම විදියට අපි ඒක තේරුම් ගන්න අවස්ථාව ඒක එකතකින් ඥානචර්යාවක් වෙන්න පුළුවන් අනිත් අතින් අඥානචර්යාවක් වෙන්න පුළුවන් එතකොට අපි යමක් ගැන හිතන හැම වෙලාවකම අපි රූපයක් බලනවා කියලා කියන්නේ ඇත්තටම රූපය බලන වෙලාව නෙවෙයි රූපය දැනගන්න වෙලාව රූපය බලන වෙලාව ඉක්මනටම නිරුද්ධ වෙනවා අපි ඒක තේරුම් ගන්න රූපය බලනවා කියලා තේරුම් ගන්න කොයි වෙලෙත් කොහොමද මනෝවිඥානි මෙන්න මෙතෙන්ට තමයි අපි නිතරම අවධානය සතිමත් බව තියාගන්නට ඕන මේක කොච්චර දැනුම තිබුණත් එක මොහොතකවත් අපට මේ අවධානය නැති වෙච්ච ගමම මොකද වෙන්නේ අපේ අවිද්‍යාව නිසා භවය තුල මේ බාහිර රූපේ වෙත නැඹුරු වෙලා තියෙන්නේ එතකොට විඥානට්ඨිතියක් වෙලා තියෙන බාහිර රූප ශබ්දාදී අන්නේ විඥානට්ඨිතියක් වන භවෙන් මුදවලා ස්පර්ශ සමුදයන්තෙන් මුදවලා ස්පර්ශ නිරෝධයට අපව යොමු කරන්නයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ධර්මයේ දේශනා කළේ එතකොට පින්නතුනි අපේ ආධ්‍යාත්මික ජීවිතයේ සම්පූර්ණ සාර්ථකත්වය කියලා කියන්නේ දුකේ නිදහස් වීම. දුකේ නිදහස් වීම කියලා තීරණය කරන්නේ සම්පූර්ණයෙන්ම අවිද්‍යාවෙන් දුරු වීම. භාගතුන් වහන්සේ තාම පැහැදිලිව දේශනා කරනවා යම් තාක් දුකක් එනවා නම් එන්නේ අවිද්‍යාව සාගත වෙන කෙනාටමයි විද්‍යාව සාගතව ප්‍රඥාවෙන් සතිමත්ව ඉන්න කෙනාට දුකක් එන්නේ නැහැ කියලා. තොර අපට දුකක් එන හැම වෙලාවෙම මොකද හේතුව? ඔව් අවිද්‍යාව කියන අපට තේරෙන විදිහට කියනවා නම් අපි දැකපු අහපු දෙයක් රූපයක් ගැන අපි හිතලා ඒ රූපය මේ මොහොතේ සිද්ධ වෙනවා කියලා හිතලා අපේ හිතේ තුන නැඹුරු වෙලා තිබීම. මේකට තමයි සක්කාය කියන්නේ. මේකට තමයි පංචබස්කන්ධය කියලා කියන්නේ. එතකොට මෙන්න මෙතෙන්ට මුලා වෙන ස්වභාවයෙන් අපි මුදවන්න තමයි සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිදේශීස්සාව තියෙන්නේ. සමති දර්ශනා තියෙන්නේ. අරහත්ංගික මාර්ගය තියෙන්නේ. නැත්නම් ඊටාම කෙටියෙන් කියනවා නම් සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක තියෙන්නේ මෙන්න මේ තුල අපිව ජීවත් කරවන. එතකොට මේ සූත්‍රය තුලින් අපට විස්තර කරනවා එක එක ආයතන වලින් යම් යම් අරමුණු එනකොට කොහොමද ඒ අරමුණු තුලින් අපට අවබෝධය ලැබෙන්නේ කියලා. එතකොට ඇසට රූපයක් ඔස්සේ අවබෝධයක් ලැබෙනනම් ඇස නොබිදී තියෙනට ඕන රූපය පතිත වෙන්නට ඕන අවධානය තියෙන්න ඕන චක්කු විඥානය තියෙන්න ඕන චක්කු සම්පස්සය ඔස්සේ චක්කු සම්පස්සය වේදනා තියෙන්නට ඕන රූප සංඥා රූප සංචේතන රූප විඥානදී මේ ආදී පහළ වෙන්නට ඕන චක්කු විඥානදී පහළ වෙන්න ඕන. කනට ශබ්දයක් අහන අවබෝධයක් ලැබෙනනම් සෝතං චපරිබින්නම් හෝති සද්දාච ආපාතං ආගච්ඡති ඉනන් සජ්ජෝද සමන්නහාරෝ හෝති විඤ්ඤාණස්ස පාදුභව හෝති. කනට ලැබෙන ශබ්දයෙන් අවබෝධයක් ලැබෙනනම් කනේ ඇහිීමේ ශක්තිය තියෙනට ඕන. ඒක තිබෙන විතරක් බෑ. ශබ්දයක් හට ගන්නට ඕන, අවධානය තියෙනට ඕන, චක්කු විඥානය තියෙනට ඕන, චක්කු සම්පස්සය සෝත විඥානය චක්කු සම්පස්සය වේදනා ඊට දල සංඥාදී මෙන්න මේ ස්කන්ධ පංචකයක් විපාක මට්ටමින් නිර්මාණය වෙනවා. ඊට පස්සේ ඒක නිරුදුනාට පස්සේ තවත් ටිකක් එකතු වෙලා තමයි අපිට මේක අවබෝධය ලැබෙන්නේ. එතකොට අපි බොහොම දුර ගමනක් ගිහිල්ලා සෝත විතක්ක, සෝත විචාර, නැත්නම් සද්ද තණ්හා මේ ආදී ගහනක් එකතු වෙලා තමයි අපට ඊළඟ ටික අවබෝධය ලැබෙන්නේ. නැත්නම් අර අවිද්‍යා පත්‍ය සංඛාරා කියන සංසාර චක්‍රයේ තුල අධ්‍යක්ීමක් විදිහට තමයි අපට නිතරම යමක් ගැන රූපයක් ගැන දැනුමක් හෝ ශබ්දයක් ගැන දැනුමක් හටගන්නේ. එතකොට මේ හැම එකම මුල් අවස්ථාව අවබෝධ ලැබෙන්න පංචස්කන්ධය තමයි මූලික පදනම. රූප වේදනා සංඥා සංඛාර විඥාන. හැබැයි ඒක අපි තේරුම් ගන්න අවස්ථාව දැනගන්න අවස්ථාව අර මුල් ස්කන්ධ පංචකේ නිරුද්ධ වෙච්ච තැනක ඒ අර මෙයා හට ගන්නා වූ සංඥා චේතනා දෙක මන ආයතනෙන් ධර්මාලම්බනයක් විදිහට තේරුම් අරගෙන මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාන කියන අවස්ථාව අන්න එතන තමයි අපි යමක් තේරුම් ගන්න අවස්ථාව. අන්නේ අවස්ථාවත් පෙර නොතිබී හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. හිත ඉතාම වේගෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ දැනුමවත් එක දිගටම තියෙන්නේ නැහැ. ඒ නිසා තමයි එහෙන රූපයක් දකිනවා, ඊට පස්සේ ශබ්දයක් කියනවා, ඊට පස්සේ ගඳක් දැනෙනවා, කටේ තියෙන කෑමක් ගැන සැනෙනවා, මේ කොට්ටිය අමාරුයි කියලා හිතෙනවා. මේ වේගෙන් යන්නේ එකයි මේ හිත වේගෙන් ක්‍රියාත්මක වෙන නිසා. එතකොට අපේ ස්වභාවය තමයි අපි නිතරම මේ අතීත අන්තය තමයි ඉන්නේ. අතීතේ නිරුද්ධ වෙච්ච අන්තය තමයි කොහෙද තියෙන්නේ. ඒ ඉන්න මොහොතේ මුලා වෙන තරමට අවිද්‍යාව තියෙන තරමට අපට ලෝභ දේශ දෙක නැත්නම් රාග පටිග දෙක ඇති වෙනවා. සාමාන්‍යයෙන් අපට සමත භාවනාවක් වඩලා නැත්නම් සීලයක් ආරක්ෂා කරලා ඒකාතකින් තදංග විදියට සීලයෙන් පුළුවන් මේක යටපත් කරගන්න කෙලෙස්, ඒකාතකින් විස්කම්බනක් විදියට නීවරණ යටපත් කළා ධාන මට්ටමින් දුරු කරන්න පුළුවන්. හැබැයි ඒ ඔක්කොම తాවකාලික පිළියම්. බුදුදහමෙහි ස්ථාවර පිළියම සේ සඳහන් කරන්නේ අවිද්‍යාව දුරු කිරීම, මේ හේතුඵල ධම දැකලා අනිත්‍ය දුක් අනාත්ම මෙනෙහි කිරීමෙන් කරන අනුශාසනයයි ප්‍රතිපදාවයි බුදුදහම තුළ වඩාත්ම අවධාරණය කළදී. අනේ එතෙන්දී පින්නතුනි වැදගත් වෙන කාරණයක් තමයි මේ අතීතන්තයනොත් මිදෙලා අනාගතන්තයනොත් මිදෙලා අපි එහෙනම් කොතනද ඉන්න ඕන? කොතනද ඉන්න ඕන එහෙනම්? ඕක අපි සාමාන්‍ය කියන වර්තමානය කියලා නේද? ඕ දැන් සාමාන්‍යයෙන් අපි භාවනා පන්තියකට ගියත් අපි බොහෝ දෙනෙක් වර්තමානයේ තුල ජීවත් වෙන එක තමයි කියන්නේ නේ. අතීතයේ ගෙවිලා ගිහිපු එක අනාගතයේ තාම ඇවිල්ලා නැහැ. ඒ නිසා වර්තමානයේ ඉන්න කියලා තමයි අපි කියන්නේ නේද? සාමාන්‍ය සම්මුති සත්‍ය අනුව සමතය තුල එක හරි. නමුත් විදර්ශනා පැත්තට යනකොට ගැඹුරට යනකොට ඇත්තටම වර්තමානයේ කියලා අපි මොකද ඉන්නේ? ඕ ඒත් අතීතෙමයි ඉන්නේ. මේ රූපය ගැන ඔය කලින් ඒව අමතක කරලා දාන්න හෙට අමතක කරන් මේ මල්ගහ දිහා බලගෙන ඉන්න කියලා අපි කියනෝනේ. මේත් ඉන්නේ අතීතයේ නිරුද්දෙච්ච එකමයි. හරියට කෑමක් කනකොට කටට රස දැනෙනකොට පිඟානේ කෑම දිහා බලගෙන ඉනෝ ගානේ පිඟානේ කෑම හරිය රසයි කියලා කෑම කනවා වගේ. එතකොට රස දැනෙන්නේ මේ කටේ තියෙන කෑම ටික අපි පිඟානේ දිහා බලගෙන ඉන්නේ. මේක විද්‍යාවද? මේක ප්‍රඥාවද? මෙතන අවිද්‍යාවමයි තියෙන පින්නතුනි. එනිසා සාමාන්‍යයෙන් අපි අද කියන වර්තමානයේ සාමාන්‍යයෙන් අද අපි කියන උපේක්ෂාවත් ඒකෙත් පදනම අවිද්‍යාව. අන්න එතෙදි තමයි පින්නතුනි තමයි වැදගත් කාරණයක් තියෙනවා. බුදුදහම අතීතය කියලා පදයක් විස්තර කළා තියෙනවා. අනාගතය කියලා පදයකුත් විස්තර කළා තියෙනවා. වර්තමාන නැත්නම් වර්තමාන කියන පදයක් බුදුදහම තුල තියෙනවද? වර්තමාන කියන වචනේවත් බුදුදහම තුල නැහැ පින්නතුනි. ඔබ විශ්වාස කරනවද? වර්තමාන කියන වචනේවත් බුදුදහම තුල නැහැ. බුදුදහම තුල එකට කියන්නේ පච්චුප්පන්න කියලා නැත්නම් මග්ගේ කියලා. මැද කියලා නැත්නම් පච්චුප්පන්න කියන එක තමයි අපාද කියන වර්තමාන කියන එකට බුදුදහම තුල විවහාර කරලා තියෙන්නේ. ප්‍රත්‍යුත්පන්න කියන්නේ මොකද්ද? තත්ත්ව විපස්සතිය කියපු විදිහට ඒ මොහොතේ මේ ස්කන්ධ පංචකය සමුදිවැය බලන අවස්ථාව තමයි ප්‍රත්‍යුත්පන්න කියලා කියන්නේ. අන්න ඒක තමයි සැබෑ වර්තමානය කියලා අපිට ගන්න පුළුවන් වෙනත් විදිහකින්. ඒ නිසා වර්තමානය කියන වචනේ නැත්නම් පාලි භාෂාවේ වර්තමාන කියන එක විවහාර වෙන්නේ පස්සේ කාලේ ව්‍යාකරණ ග්‍රන්ථ ලියනකොට තමයි. අතීත වර්තමාන අනාගත කියත්තනි අජ්‍යතන පරෝක්ඛම කියලා ක්‍රියාපද ටිකක් ඉස්තර කරන. එතන වර්තමාන කියලා තියෙනවා කාල වේදේ දක්වන්න ප්‍රසන්ට් ටෙන්ස් එකට. නමුත් පින්නතුනි මේ වර්තමාන කියන වචනේ අද අපි විවහාර කරන වචනේ බුදුදහම තුල නැහැ. ඒකට හේතුව ඒ වර්තමානයත් අපේ වර්තමානය කියලා කිව්වට ඒත් අපි ඉන්නේ අතීතයේ හෝ අනාගතයේ අන්තයේ ඉන්නේ. මේ දෙක ගත්තා අනාගතය කියලා ගන්නෙත් අපි අතීත අරමුණක් සසඳලා තමයි අනාගතයට අපි ගැට ගහලා ගන්න. මිනිස් අපි දෙහෙම ජීවත් වෙන්නේ අතීත අන්තයේ. එහෙනම් ඇත්තටම අපි සැබැලෙසම බුදුදහමෙන් කියන වර්තමානයේ අපි ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? මෙන්න මේ ප්‍රත්‍යුත්පන්න බව මෙනෙහි කරන විදර්ශනාව වඩන අනිත්‍යතාවය නැත්තම් ත්‍රිලක්ෂණය මෙනෙහි කරන අවස්ථාව තමයි අපේ ලෝකයේ සැබෑම වර්තමානය ප්‍රසන්ට් මොමන්ට් එක වෙන්නට ඕන. හැබැයි සමතය තුලත් මේක යම් ප්‍රමාණකින් කියනවා ආනාපාන සතිය ධාතු මනසිකාරය මේ ආදී කාරණා වලින් අපි කයනුපස්සනාව ආශ්‍රිතව නැත්තම් චිත්තනුපස්සනාව ආදී වශයෙන් සතිපට්ඨානය තුළ සම්මුති සත්‍ය තුළ කිසියම් විදිහක වර්තමානයක් කියනවා. හැබැයි ගැඹුරට යනකොට ඒක සතිපට්ඨාන භාවනා තුළදී වෙන්නේ මොකද්ද? සමුදේ ධම්මානුපස්සී විහෙරති. ඒකේ හට ගැනීම නුනින් බලනවා. ඉති ීමස්මින් සති දං හෝති. නැත්තං ීමස් උප්පාදාය දං උප්පජ්ජති කියන කාරණය. නැත්තං ඉති ීමස්මින් අසති දං හෝති. මේ නැති කාලේ මේ නැති වෙනවා. ඉමස්ස නිරෝධය දා නිරුජ්ජති කියන වය ධම්මානුපස්සී විහෙරති කියන කාරණය. ඒ වගේම සමුදය වය ධම්මානුපස්සී විහෙරති කියන කාරණය. හට ගැනීම දකිනවා රයිසින් නිරුද්ධ වීම දකිනවා සෙසේසන් and සමුදය වය ධම්මානුපස්සී විහෙරති හට ගැනීම හා නිරෝධයක විට බලනවා රයිසින් and සීසින්. ඔව්. ඒ අවස්ථාවේ එතකොට සෝවාන් වෙන්නේ කියලා පුද්ගලෙක් නැහැ නේද? මේකයි දැන් අපි මේ සෝවාන් වෙන නෙවෙයි යන්නේ ඇත්තෙම. අපි යන්නේ දුක නිදහසෙන්න. අපට ඕනේ සෝවාන් වෙනවත් සකදාගමනවත් නෙවෙයි ඇත්තටම කිව්වොත්. අපට ඕනේ දුක නිදහසෙන්න. දුක නිදහසීම කියන්නේ ප්‍රඥාවෙන් ජීවත් වීම. ඒ ප්‍රඥාවෙන් ජීවත් වෙන එක එක ස්ටෙප්ස් වලට ලෝකයේ මිනිස්සු විවහාර කරන දේ තමයි මෙයා සෝවාන් වෙච්ච කෙනෙක් මෙයා සකදාගම වෙච්ච කෙනෙක් කියලා. ඒක බාහිර ලෝකෙට අයිති දෙයක්. දැන් බලන්න බාහ්‍ය දාරු කීරිය. බනහල සම්පූර්ණ දුකෙන් නිදහස් වුණා. බාහ්‍ය දාරු කීරිය සෝතාපන්න කියන කාරණේවත් සකදාගාමි කියන කාරණේවත් අනාගාමි කියන කාරණේවත් ඒව අහලා තිබෙන්නේ නැහැ. පරිසම්බද්ධ කියන වචනේවත් අහලා තිබෙන්නේ නැහැ. නැත්නම් චතුරාර්ය සත්‍ය කියන වචනේවත් අහලා තිබෙන්නේ නැහැ. නමුත් මේ අවබෝධය ලැබෙන විදිහට මේ ප්‍රඥාව සාක්ෂාත් කරන ක්‍රමය ඔහු තේරුම් ගත්තා. ඒතර අපට අවශ්‍ය වෙන්නේ ඇත්තම දුකෙන් නිදහස් වෙන්න. ඒ දුකෙන් නිදහස් වෙනකොට අපි කොහොමද සත්පුද්ගල සංඥාවෙන් නිදහස් වෙන්නේ? ඒක සාමාන්‍යම වෙනවා. අපට ඒක හිතන්න දෙයක් නැහැ. මට දැන් සෝවාන් වෙන සත්පුද්ගල සංඥාව දුරු කරන්න ඕනේ කියලා අමුතුවෙන් ඔහු හිතන එකක් නෙවෙයි කරන්නේ. ඔහුගේ ඉලක්කය ඔහු විද්‍යා විමුක්තියටයි ඔහු හිත තියෙන්නේ. ඔහුගේ අවසාන නිස්සාර, ඔහුගේ ෆයිනල් ස්පිරිචුවල් ගෝල් එක තමයි knowledge and liberation කියන එක, විද්‍යා විමුක්ති කියන එක. අන්නේ විද්‍යා විමුක්තියට පත්වීම තමයි ඔහුගේ ආධ්‍යාත්මික සිහිනය. අන්නේ සිහිනය සඳහා වැඩ කරද්දී ඔහු මේ දර්ශනය තුළ ඉන්නකොට ඔහුගේ ටිකෙන් ටික මේ සකය දිටිය තමයි දුරු වෙන්නේ. හැබැයි ඒක සිහි කරන මුලදී මේක වෙන්නේ නැහැ. කාලයක් මේක වැඩිමේ ප්‍රතිඵල විදියට ඔහු න රූපං අත්තුතෝ සමර්පස්සති න රූපවන්තං වාත්තානං න අත්තනිවා රූපං න රූපස්මින් වාත්තානං ආදී වශයෙන් ඔහු මේ රූප වේදනා සංඥා සංඛාර විඥානවල හිත බැස ගන්න ගතිය ටිකෙන් ටික ඔහු ගඩු වෙනවා. ඔහුගේ විස්‍යාකාර සක්කාය දිටිය ටිකෙන් ටික දුර වෙලා යනවා. ඒක සිද්ධ වෙන්නේ මේ දහම්මගේ වැඩිමේ ප්‍රතිඵලයක් විදියට. එතකොට ඔහු තමන් සත්‍යයක් නිවන් දක්වන්න නෙවෙයි යන්නේ. ඔහු යන්නේ දුකේ නිදහස් වීම සඳහා මෙන්න මේ අවබෝධය කරා යන ගමනක් තමයි යන්නේ. හැබැයි ඔහු මේ ගමන යන්නේ සත්පුද්ගල සංඥාව තුළ ඉඳගෙන තමයි යන්නේ. ඔහු නොදෙව් නොසිතුවත් ඔහුගේ අවිඥානිකව මේ හැඟීම් ටික තියෙනවා. හැබැයි ඔහු මේකෙන් නිදහස් වීම සඳහා මේ කටයුතු ටික කරන්නේ. එක විටම මේ සීකරන මොහොතේම ඔහු සක්කාය දිට්ඨි දුර වෙලා ආත්ම සංඥාවෙන් දුර වුණා කියන එකක් අපට බලාපොරොත්තු වෙන්න බෑ. අපි මඩක ඉන්නවා නම් මඩේ ඉන්න කෙනෙකුයි කියලා තෝයක් දීලා හරියන්නේ නෑ. මඩේ ඉන්න කෙනා මඩින් ගොඩ ගන්න ඕන. මඩත් එක තමයි ළිඳ ළඟට එන්න ඕන. ඇවිල්ලා ළිඳ ළඟට ඇවිල්ලා මඩ ටිකක් අයින් කරලා නාලා සබන් ගාලා ඊට පස්සේ තමයි අපි යාට තෝය දෙන්නේ. මඩෙන් ඉන්නකොටවත් මඩෙන් ගොඩට ආපු ගමන්වත් ඔය ඇදිනේට හරියන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි අපි මේ සපුරාම අපේ සතර බොහෝ කාලයක් සක්කාය දිටිය තුල ගිලිලා හිටිය අපට මේ ධහම තුලින් සුතමේ ඥානෙ ලැබිලා ටිකෙන් ටික මේ ගමන් මාගේ එනකොට අපි ඒතර මඩ ටිකත් එකාව වගේ අපේ සක්කාය දිටිය තියෙනව නැත්තේ නෑ. අපි නොසිතුවත් ඒක තියෙනවා. මම හිතලා මේක කරනවා කියලා නෙවෙයි. සක්කාය දිටිය ගැන ජීවිතේට මහපුරද කෙනෙක් ළඟ වුණා ඊට අදාළ මේ චින්තනය සහ ක්‍රියාකාරීත්වය ජීවිතය තුළ තියෙනවා. එතකොට අපි කරන්නේ අන්න ඒ තියෙන දැක්ම අඩු වෙන විදිහට ඒ දැක්මෙන් සපුරා නිදහස් වන ආකාරයට මේ ධහම තුළ අපි ස්ථාවරව ගමන් කිරීමයි සිදු කරන්නේ. ඔව්. ඒක අපි ගත්තොතින් ඒක තමයි අවසාන අපේ ප්‍රතිඵලය. ඒ අවසාන ප්‍රතිඵලයම කිව්වට පස්සේ සමහර අය සතර හුඟක් බුද්ධිය දිනු කරපු අය එකපාරට මෙතෙන්ට හිත තියලා නිවන් දැක්කා. ඒක හැම කෙනාටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැක්ක දේ විතරයි කියලා විතරක් අපි කිව්වට අපට ඒක හිත පිළිදලා තියෙන්නේ නැහැ. ඒක අර විදුලක් හිටුවා වගේ. එතකොට අපට එතෙන්ට එන්න නම් ඒ අවසාන ප්‍රතිඵලයේ රිසල්ට් එක කියලා ඊට පස්සේ මාර්ගය පනවන්න ඕන අපි. මාර්ගය කියන්නේ මොකද්ද? සීල සමාධි ප්‍රඥා. නැත්නම් අරසිංහ මාර්ගය. ඒතර දෙට්ටිය දෙට්ටමත්නම් කියන්නේ ඇත්තටම රිසල්ට් එකක් ඒක. දැක්කනම් දැක්ක පමණයි. ආයි ඊට පස්සේ ආයි දෙවෙනි පාරට බලන්නවත් යන්නේ නැහැ ඒ පැත්තට. බලනවා නම් බලන්නේ ඒ රූපේ වෙනස් වුණාද කියලා බලන්න විතරයි යන්නේ. අර කලින් හිටිය කෙනෙක් බලන්නේ ඊළඟට ඇස් දෙක දාලා බලන්නේ. එතකොට දැක්කනම් එතනම හටගෙන නිරුදුණා කියන අවබෝධයට පත් වීම. මේක තමයි රහතන් වහන්සේගේ ජීවිතය මේ කියන්නේ. එතකොට අපිට මේක හිතුවොත් එන්නේ මොකද්ද? අපිට හිතලා එහෙම හොතට ඉන්න පුළුවන්. හැබැයි අපි එහෙන් හිතනවත් හිතලා අනිත් ඒත් ගාම අපි සාමාන්‍ය ලෝකේ ඉන්නේ. ඒක හරියට එහෙම හොතට අපි මෝහන වෙලා වගේ ඉන්නවා. ඒක අපි මුලින් කියන්න ඕනේ ඒක ඇත්ත. හැබැයි ඒක හිත හිතේ හිටියට අපිට නිවන් දකින්න බෑ. ඒක හරියට මට ප්‍රථම ධානය ලැබේවා දැන් ප්‍රථම ධානය ඉන්නේ ප්‍රථම ධානය ඉන්නේ ප්‍රථම ධානය ඉන්නේ කියලා හිතනවා වගේ වැඩක් ඒක. එනිසානේ මහගමසේකර කියන්නේ ඔබට බුදු වෙන්න තියෙන ලේසිම ක්‍රමය ඔබ බුදුවරයෙක් කියලා හිතන්න කියලා. ඔබ බුදු වෙලා කියලා හිතන්න කියලා. පාරමිතා පුරන්න ඕනේ. බුදුවරයෙක් වෙන ලේසිම ක්‍රමය තමයි තමන් බුදු කෙනෙක් කියලා හිතන එක කියලා. රහතන් වහන්සේ කෙනෙක් වෙන ලේසිම ක්‍රමය තමයි රහතන් වහන්සේ කෙනෙක් කියලා හිතන එක. ධානයකටපත් උනා කියලා වෙන හොඳම ලේසිම ක්‍රමය තමයි මේ ධානය ඉන්නවා කියලා හිතන එක. හිතුවේ කියලා හැම වෙන්නේ නැහැ පිනතුනි. ඒකට වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ වැඩ පිළිවෙල තමයි සමත අරමුණට ආනාපානසතිය වෙන්න පුළුවන්. ධාතුමනසිකාරය වෙන්න පුළුවන්. නැත්නම් මෛත්‍රී වාණ වෙන්න පුළුවන්. ඊට අදාළ වැඩ ටික අපි යෙදෙන්නට ඕන. ඒ වැඩ ටික තුන ඉන්නකොට ඒ ධානාංග 15 වීම කියන එක ධර්මතාවයක් ඒක. ඒ නිසා අපට තියෙන ඊට අදාළ වැඩ ටික කරන එක කරනකොට ඒ ධාන මට්ටමට ධානාංග ටික පහළ වෙනවා. ඒ ධානාංග පහළ වෙනකොට තමන් හඳුනා ගන්නවා මෙන්න මේ ධානාංග තමන් තුළ දැන් තියෙයි කියලා. හැබැයි ධානාංග ටික හිතුවට තමන් ධානයටපත් වුණා වෙන්නේ නැහැ. පත් වෙන්න නම් ඊට අදාළ වැඩ ටික කරන්න ඕන. දිට්ඨිය දිට්ඨමත්නම් කියනකත් එහෙමයි. මම දිට්ඨිය දිට්ඨමත්නම් කියලා අපිට ඉන්න පුළුවන්. මම දැක්කන දැක්ක විතරයි. ඒත් අපි ඉන්නේ මොකද ඇත්තෙන්නේ? ඒත් අපි ඥාමේ දැකපු දේ තියෙනවා කියලා යන්ත ඉන්නේ අපි මේ. දැකලි වුණාට පස්සේ අපේ ලෝකෙට ඉවර වෙලා නැහැ ඒක. ඒක හරියට අර කණ්ණාඩියක් ඉස්සරහට ගිහුව සතේ හරියට ඔහු කියනවා මම දැක්ක දැන් රූපය ඉච්චරයි යන් දැන් මම ඇස් දෙක පියාගෙන ඉන්නවා. රූපයක ඉන්නවා වගේ. ඒ කණ්ණාඩිය ඉස්සරහින් සතාට ඇස් දෙක පියාගෙන හිටියා දැකට දැක විතරයි කියලා කිව්වට එයාගේ අවිඥානිකව තියෙනවා ඒකෙත් කෙනෙක් ඉන්නවා කියලා. නමුත් අපි දන්නවා ඊට වඩා බුද්ධිමත් අපිට ඒක මෙනෙහි නොකරත් අපි දන්නවා එතන කෙනෙක් ඉන්නව නෙවෙයි ඒ රූපයත් මේ මොහොතේ මහටගෙන නිරුද්ධ වෙන දෙයක් ඒක කලින් තිබුණ එකක් නෙවෙයි මං යනකොට ඒක නිර්මාණය වෙච්ච දෙයක් මං අයින් වෙනකොට මේක ඉවත් වෙනවා කියන එක අපි දන්නවා අපට ආයි වඩන දෙයක් නෑ එතන ඇයි අපට බුද්ධිය නිසා අපි මේ මට්ටමේ ස්ථාවරව පිහිටලා අපි තියෙන්නේ දෙට්ටේ දෙට්ටමත්නම් කියන එකත් අන්නේ වගේ රහතන් වහන්සේගේ අකෝපා චේතෝ විමුක්තියේ තියෙන ලක්ෂණ ටික තමයි විස්තර කරන්නේ. ඒ ලක්ෂණ ටික මෙනෙහි කරාට විතරක් අපේ තතරපත් වෙන්නේ නැහැ. බාහ්‍ය දාරුචීරි එමටපත් උනේ ඒකත් එක්ක අදාළ වූ අනුශාසනා ටික ඔහුගේ මනසට වැටහිම් වශයෙන්. ඔහුගේ සතර වුණ ප්‍රඥා දිනු කරපු නිසා ඔහුට මේ පණිවිඩය කෙටියෙන් කියනකොටම ඉක්මනටම උද්ගටිසඤ්ඤ පුද්ගලෙක් විදිහට හිටපු බාහ්‍ය දාරු කිරියට ශනිකව මේ දහම් ටික ඔහුගේ හිතේ වැඩුණා. සෝකා පටිපදා කිප්පා විඤ්ඤා විදියට වේගෙන් ඔහුගේ තුළ මේ දහම් ටික වැඩුණා. එතකොට අන්නේ දහම් ටික වැඩෙන විදියේ දර්ශනය භාවිතය අපේ ජීවිත වල තිබ්බොත් තමයි මෙතෙන්ට එන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි මේ කාරණේ අපි වැදගත් මේ අවසානය කලින්ම දැනගෙන තමයි මේක අපි පුහුණු කරන්නත් ඕනේ. එක ඉතාලම වැදගත්. මේක අවශ්‍ය නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. අපි නිවසකට ඈතට තැනකට යනවා නම් අපි කලින්ම යන නගරය දැනගන්න ඕන. ඒ නගරේ ස්ට්‍රීට් එක දැනගන්නට ඕන. අවසාන වශයෙන් හවුස් නම්බරේ දාලා තමයි අපි නෙවිගේටරේ වැඩේ පටන් ගන්න. ඒ නිසා අඩු ගානේ සිටි එක විතරක් දැම්මත් අපිට යන්න බෑ. ස්ට්‍රීට් එක විතරක් දැම්මත් ඒ ගෙදරට යන්න බෑ. අපිට අවසාන වශයෙන් හවුස් නම්බරේ දාන්න ඕන. අන්නේ හවුස් නම්බරේ වගේ තමයි දෙට්ටේ දෙට්ටමත්න් කියන එක. අන්නේ හවුස් නම්බරේ වගේ තමයි සම්මා ඥාන සම්මා විමුක්ති කියලා කියන්නේ. ඒ අවසාන රිසල්ට් එක. ඒතකොට ඒක අපි මුලදී සුතමයන් දැනගන්නට ඕන. හැබැයි ඒක දැන ගැනීම විතරක් නෙවෙයි අපේ ආධ්‍යාත්මික ජීවිතයේ සඵලත්වයේ ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ. අපි නෙවිගේටරේ ඇඩ්‍රස් එක දැම්මයි කියලා විතරක් එතෙන්ට අපි යවෙන්නේ නැහැ. අපිට ඊට පස්සේ වාහනේ ස්ටාර්ට් කරන්න ඕන. ස්ටාර්ට් කරගම මොකද බලන්න ඕන? ඈ? ඕ ගෑස් කොච්චර තියෙද කියලා බලන්න ඕන නේද? ඉස්සෙල්ලම බලන්න ඕන ඒක. වාහනේ නගින්න කලින් වටේ කරකැවිල රෝද ටික බලන්න ඕන. ඊට පස්සේ නැග ගමන් ස්ටාර්ට් කරගම බලන්න ඕන තෙල් ටික කොච්චර දුර යන්න පුළුවන්ද කියලා බලන්න ඕන ඉස්සෙල්ලා. එහෙම පියවරෙන් පියවර මේ ගමනේ යනවන ගමනක් මේක. එතකොට නමුත් අපි අවසාන ගමනාන්තය දැනගෙන ඒක සිතේ තියාගෙන තමයි මුළු ගමන පුරාම අපි යන්නේ. දැන් බලන්න ඔබ අද උදේ අවදිච්ච මොහොතේ බලන්න ඔබ දැන් පාසලට එන්න ඕනේ කියලා හිතුවා. පාර දැන් මතක තියාගෙන ඉන්නේ. අමතක නැන්නේ විගෙට දාගත්තා. ඊට පස්සේ ඔන්න හිතේ තියා පාසල මෙහෙමයි. දැන් දානගෙන ලැති. මං දානවල දන්න ඕනේ. මේ ටික ඔක්කොම හිතේ තනිය අපි ආවේ. ඔක්කොම නෙමෙයි මං කියන්නේ. එකන උදාරියම හිතෙන්නේ නැතිනේ එක දෙයක් හරි හිතෙන්නේ නැතිනේ අඩු ගන්න පන්සලේ ධර්මසන හරිම වෙන්නේ නැතිනේ. එතකොට එහෙම තමයි මේ ගමනේ ඉන්නේ. අන්න ඒ වගේ තමයි අපිත් මේ ආධ්‍යාත්මික ගමනේ අවසානය දැනගෙන ඊට අදාළ වූ අපි දාන සීල භාවනා ටික කරනවා, මෛත්‍රී භාවනා කරනවා, කර්මික සූත්‍ර ගුණාංග ටික වඩනවා, සාමතේ වඩනවා, සමුදයය බලනවා, ස්කන්ධවල සමුදයය බලනවා. මෙහෙම බල බල අර මග සලකුණු ටික අත්විඳින්න තමයි අපි මේ ගමන යන්නේ. නමුත් අපි ගමනාන්තය ගැන නිතරම අවධානය යොදමින් ඒ ගැන සිහි කරමින් ඒක අපි අවසාන ඉලක්කය බව හොඳින් දැනගෙන තමයි යන්නේ. අන්නේ ගමන හරියට අපි ફોකස් කරොත් ඒ ගැන අපට දැඩි වීරියක් ශ්‍රද්ධාවක් හටගත්තොත් අන්න එතනින් තමයි සැබෑ අපේ ජීවිත පරිවර්තනයක් වෙන්නේ. මොකද ජීවිත පරිවර්තනය කියලා කියන්නේ එදිනෙදා අපේ ජීවිත තුළ මේ ඇතිවන ගැටුම් ටික අඩු කරගෙන අපේ අර සුවිශාල වූ ආධ්‍යාත්මික ඉලක්කයට හානියක් කර නොගෙන අපි හැකිතාක් දුරට ඒක රැක්සාදී හොඳට කරමින් නීතිය අනුකූලව ජීවත් වෙමින් ධනෙ උපයන ටික ධාර්මික විපහදන් කරමින් මේ හැමදේම කරන්නේ අපි මෙන්න මේ අවසාන ඉලක්කයට මේ ආධ්‍යාත්මික ප්‍රතිඵලයට උපකාරයක් වෙන විදිහට බහදාවක් නොවන විදිහට. එනිසා මෙන්න මෙතෙන්ට අපි දක්ෂ වෙන්නට ඕන. මෙන්න මේ අවසාන ඉලක්කයට නිසිසි අපි ශ්‍රද්ධා පිටුවා ගත්තනම් අපේ ජීවිතේ ප්‍රමුඛත්වය දෙන්නේ මෙතෙන්ට. අන්න එතෙන්ට දීලා තිබිද්දී අපි අනිත් බොහෝ දේවල් ජීවිතේ ඉවසනවා විතරක් නෙවෙයි. අපි මේ ගමන් මගේ යන්නේ මෛත්‍රිය පාදක කරගෙන. සම්මා දිට්ඨිය ලැබුණු ගමම අපට ඇති වෙන්නේ සම්මා සංකල්පය. අව්‍යාමං සංකප්ප අවිහිංසා සංකප්පය. එතකොට අපට අනිත්‍යයත් එක්ක අමනාපකම් ඇති කරගන්න බෑ මේ ගමනේදී. එයි අපි සම්මා සංකප්පේ වඩමින් යන්නේ. ඒ වගේම වරදක් වෙන කෙනා දිහා බැලුවත් අපි දන්නවා එයාගෙන් අතින් ඒ වැරද වෙන්නේ. එයා අපි තරම් ධර්මය දන්නේ නැති හින්දා. අපි තරම් මේ තරම් ලෝකෝත්තර දර්ශනය දන්නවනම් ඇතැම් විට අපට වඩා හොඳ වෙනවා මෙයා. එයාට හරියට මේ මැසේජ් එක තේරෙන්නේ නැහැ. ඒ නිසා මෙයාගෙත් මේ අඩුපාඩු වෙන්නේ කියලා අපි නිතරම එයාට හදවතින්ම සමාව දෙනවා. එයාට කරුණාව දක්වනවා. එයාට මෛත්‍රිය දක්වනවා. එයා සාර්ථක වෙනවා නම් අපි මුදිතාව ගුණ ඇති කරගන්නවා. මෙන්න මේ ටික පිනතුනේ තාම වැදගත්. ඒ නිසා අපි බොහෝ විට මේ යන ගමනේදී අපි ගැටුම් ඇති කරගන්නේ එකතකින් අපේ මේ මෛත්‍රිය නැතිවීම. අනිත් අතින් අපි මේ බුද්ධිමත්ව මේ කාරණ දෙස බලන්න අපේ දක්ෂ නොවීම. එනිසා කෙනෙකුගෙන් වරදක් වෙන හැම වෙලාවෙම හිතන්න අනේ මෙයාගෙන් මේ වැරද වෙන්නේ මන් තරම් ධර්මයේ දන්නේ නැති නිසායි කියන එක හිතන්න. මං වගේ මෙච්චර හොඳ ධර්මයේ දන්නවා නම් මේ කෙනා ගැනක මේ වරද සිද්ධ වෙන්නේ නැහැ කියලා ඔබ හිතන්න. එහෙම හිතනකොටම ඔබට ඒ තුලින් ඇති වෙන චිත්ත පීඩාවෙන් ප්‍රාථමික මට්ටමේදී දුර වෙන්න පුළුවන්. හැබැයි ගැඹුරට යනකොට අපිට වර්ත බාහිර රූපයක් නිර්මාණය වෙන්නෙම නැහැ. එතරම්ට හිත තියෙන මාර්ගයටම අපිට යන්නට පුළුවන්. හොඳයි අපි එනතුනේ මෙන්න මේ විදියට මේ කරුණ ටික පැහැදිලි කරමින් ගිහිල්ලා ඊළඟට අපි මේ කන ගැන සඳහන් කළේ අස කන, නාසය, දිව ශරීරය කියන මෙන්න මේ ආයතන වලට අරමුණු පතිත වෙන්න නම් එයින් අපට විඥානයක් පහළ වෙන්න නම් එකහටකින් ඒ ඉන්ද්‍රයන් නොබිදී තියෙනට ඕන. ඒ වගේම ඊට අදාළ වූ බාහිර රූප ශබ්ද ආදිය පතිත වෙන්නට ඕන. අනිත් අතින් තඤ්ජෝ සමන්නාහාරෝ හෝති අවධානය යොමු වෙන්නට ඕන. විඥානස්ස පාදුභාව හෝති ඊට අදාළ වූ චක්කු විඥාන සෝත විඥාන ආදිය පහළ වෙන්නට ඕන. ඒ වගේම සංඥා සංඛාරාදී අනිත්‍ය ස්කන්ධ ටිකත් එකතු වීම තමයි මේකේ විපාක මට්ටමේ මුල් අවස්ථාව. ඒක එතනම හටගෙන නිරුද්ධ වෙනවා. ඊට පස්සේ අපේ නිතරම මේ ස්කන්ධ පංචක අපේ ලෝකෙට එන්නේ සක්කාය විදියට, නැත්නම් පංච පංස්කන්ධ විදියට. සාමාන්‍ය පෘථග්ජන කෙනාට විතරක් නෙවෙයි, සෝතාපන්න කෙනාටත් මේ විපාක ස්කන්ධ ටික ජීවිතේට එන්නේ සක්කාය විදියට. සකදාගාමි කෙනාටත් එන්නේ සක්කාය විදියට, අනාගාමි කෙනාටත් එන්නේ සක්කාය විදියට. සක්කාය කියන්නේ පංච උපාදාන ස්කන්ධෙට තියෙන වචනයක්. එතකොට මාර්ගඵලෙන් ඉහළට යන්න යන ලක්ෂණය මොකද, වෙනස මොකද්ද? ඒ අය අර අවිද්‍යාව තුළ දිගට දුවන ගතිය අඩු වෙනවා, සහ ඒ මාර්ගඵලවලට සාපේක්ෂව භවය තීරණය වෙනවා. සෝතාපන්න වෙච්ච කෙනාගේ ලක්ෂණය තමයි ඕ නොසිතුවත් ඕගේ අතින් අපාගත වෙන මට්ටමට රාග ද්වේෂ දෙක හටගන්නේ නැහැ. අනාගාමී වෙච්ච කෙනාගේ ලක්ෂණය තමයි ඔහු අවිද්‍යාව සාගත හිටියත්, ඔහු සංසාර චක්‍රයේ හිටියත්, ඔහුට තවදුරටත් සක්කාය තිබුණත්, පංචවස් ඛණ්ඩයේ තිබුණත්, ඔහු කාම ලෝකෙට එන විදිය කෙලෙස ඔහු හටගන්නේ නැහැ. ඔහු කාම ලෝකෙක මර ගියපු කෙනෙක්. ඇයි? කාම රාග පටික දෙක සපුරා සිඳපු කෙනෙක් සමුච්ඡේද වශයෙන්. ඒ නිසා ඔහුට හිතනවත් කාම ලෝකෙට එන විදිය කෙලෙසක් ඔහුගේ හිතේ හටගන්නේ නැහැ. ඒ මට්ටමට ඔහුගේ අනුසය දුර වෙලා තියෙනවා. එතකොට පටිඝ අනුසය දුර වෙලා තියෙනවා. ඒ වගේම කාමරාගය දුර වෙලා තියෙනවා. එතකොට අපි දක්ෂ වෙන්න ඕන කොහොමද? අපේ දක්ෂතාවය කියන්නේ මේ ඇහැට රූපයක් පතිත වෙලා අපි ඒ ගැන හිතන වෙලාව, කනට ශබ්දයක් අහලා අපි ඒ ගැන හිතන වෙලාව, බාහිර ලෝකයට නැඹුරු නොවන විදියට මේ සුතමේ ඥානෙන් ලැබු ප්‍රඥාව සහ ආර්ය ශ්‍රණිගික මාර්ගය අනුගමනය කිරීමෙන් සතිපට්ඨානය තුළ අඛණ්ඩව වාසය කරන්න අපි දක්ෂ වෙන්න ඕන. අන්න ඒ තුළින් තමයි අපට මේ අවිද්‍යා සාගතෝ සිටිවිලි දුවන ගතිය ටිකෙන් ටික අඩු වෙලා හැකිතාක් ඉක්මනින්ම අපට මේ ධර්මය කරා එන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ රිසල්ට් එක තමයි ඉන්ද්‍රිය භවනා සූත්‍රය විස්තර කරන්නේ. එතකොට මෙන්න මේ කරුණ ටික පැහැදිලි කළා සාරිපුත්ත මහහිමියන් වහන්සේ මේ ස්කන්ධ ආශ්‍රයෙන් රූපාදිය හට ගන්න ආකාරය, නැත්නම් ස්කන්ධ පංචකය ගොඩ නැගෙන ආකාරය දක්වලා මේ හැම පියවරකදීම ප්‍රධාන කාරණා දෙකක් විස්තර කරනවා. එකක් තමයි තමන්ට කෙලෙස් ඇති වෙන හැම වෙලාවකදීම හිතන්නේ මම බුදුන් සරණ ගියපු කෙනෙක්, ධර්ම ශ්‍රවණය කරපු කෙනෙක්, දහම් සරණ ගියපු කෙනෙක්, මම සංඝ සරණ ගියපු කෙනෙක් කියලා නිතරම හිතලා ඔහුගේ කෙලෙස් ඇති වෙන හැම වෙලාවෙම ඔහු සංඝයකටපත් වෙනවා. අනේ මට මේක ගැලපෙන්නේ නැහැ, මම මේක ඉක්මනින් මම මේක නිදහස් වෙන්න ඕන කියලා ඔහු තෙරුවනේ සේවනට ඔහු නිතරම ගමන් කරනවා. ඒ නිසාම ඉක්මනටම ඔහු එහි හේතුඵල දහම අර ධාතු වශයෙන් එහි හට ගැනීම බලනවා. ඇසට රූපයක් පාලන හැම වෙලාවෙදීම චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු බලනවා. බලපු ගමන් මෙය පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. දැක්ක ගමන් මේ තැනැත්තා ඒ කිසිම තැනක හිත නිමිති වශයෙන් බැස ගන්නෑ. ඒ කිසිම දෙයක් සාර කොට ගන්නෙ නැහැ. ඒ කිසිම දෙයක් මම මගේ ආත්ම වශයෙන් ගන්නෙ නැහැ. ඒ තුලින් මේ තැනැත්තා ඉක්මනෙම උපේක්ෂාවට එනවා. උපේක්ෂාවට එනවා කියන්නේ මොකද්ද? ඔව් සතුටටපත් වෙනවා. දැන් මං ඉක්මනින් මේ කෙලෙසෙන් මං ජයග්‍රහණය කළා. ඒ කෙලෙස මං ඉක්මවුවා කියලා බලනවා. පරණත් මුලදී බාහින් සතුට ලබාගෙන ගිහපු අපි ඇතැමට මුල් කාලේ දන් දීලා ඒවගෙන් සතුට වෙනවා. සීල රැකලා ඒවගෙන් සතුට වෙනවා අපි. මෛත්‍රිය බානකල සන්තෝෂ වෙනවා. දැන් බලන්න එහෙම එන හැම විරහයේදී මේ සතුට බාහිර මතය යැපෙලා තියෙනවා. ඒත් අන්නේ බාහිර මත ලැබෙන සතුට ටිකෙන් ටික තමන්ගේම පාලනයට ගන්න එක තමයි මේ ආධ්‍යාත්මික ගමන් මගේ සාර්ථකත්වය කියලා කියන්නේ. දැන් තමන් සතුට වෙන්නේ කොහොමද? දැන් තමන් සතුට වෙන්නේ සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති, සමුදේ වය ධම්මානුපස්සී විහෙරති කියන මෙන්න මේ හේතුඵල ධමෙහි හට ගැනීම නිරෝධය දකිමින් මේ ඇති කරගන්නා වූ අනිත්‍ය සාධක අනිත්‍ය පාදක උපේක්ෂාවට පත් වීම. එතකොට තමන්ගේ සතුට තමන් විසින්ම පාලනය කරන අවස්ථාවක්. එතකොට මේ සතුට තමන්ට අහිමි වෙනවා තමන් මේක සිහි නොකරන හැම වෙලාවෙම. එනිසා තමන් දක්ෂ වෙනවා තමන්ගේ මේ ආධ්‍යාත්මික සතුට උපරිම ලෙස යාවත් කාලින කරගන්නට, මේන්ටේන් කරගන්නට. ඒ සඳහා තමන්ගේ සමස්ත ජීවිතයේම ඊට අදාළ විදියටම තමන්ට කෙනෙක් හසුරුවා ගන්නවා සහ බාහිර ඇසුරු කරද්දී බාහිර කෙනාට තමන්ගෙන් වෙනසක් නොවන විදියට යා කෙරෙත් අපි මෛත්‍රිය සාගතව අපි කටයුතු කරනවා. අපි ධර්මය රකින්නකොට තමන් වෙනස් කෙනෙක් කියලා බාහිරට ලොකුවට පේන හොදක් නැහැ වෙනතුනි. එහෙම ගියත් ඒ කියන්නේ ඒකත් ඇටමිට අපි අඩුවක් වෙන්න පුළුවන්. ඒ නිසා අපේ දක්ෂතාවය තමයි මේ සමාජයේ ඉදිද්දිම අර විලේ තිබිද්දිම මල විකසිත වෙලා විලේ තියෙන මඩ සහ ජලය නොගෑවි තියෙන කෙනෙක් වෙන්නට ඕන. මලේ ලස්සන නෙළුම් මල කඩලා ගෙනල්ලා පෝච්චියක දැම්මම නෙවෙයි පේනතුනි. මලේ ලස්සන තියෙන්නේ ඒ මල අර මඩ තියෙන වලේම ඒ වල විලක් බවට පත් වුණු ඒ මලම විලේ තුලම තියෙනට ඕන. විලේ තියෙන මල් ටික කඩාගෙන ආවොතින් විල තවදුරටත් විලක් වෙන්නේ, ඒ විල වලක් වෙනවා. ඒ නිසා විලේ තියෙන ලස්සන නැති කරන්න එපා. විල ලස්සන වෙන්නේ විලේ මල් තියෙනකොට. එහෙම නැති වුණොත් තවදුරටත් ඒකට අපි විලක් කියලා කියන්නේ නැහැ. ඒක අර මඩ සහිත වලක් විතරයි. ඒ නිසා අපේ ජීවිතයක් ලස්සන මේ කෙලෙස් සහිත සමාධිය තුළම ඒ කෙලෙස්වල අපි නොගෑවි ඒ සමාජය සුවඳවත් කරමින් ඒ සමාජය ආධ්‍යාත්මික වශයෙන් විකසිත කරමින් අපි ඒ සමාජය තුළම පිනතුණි ජීවත් වෙන්නට ඕන. බෝසත් උතුමන් කියලා කියන්නේ, රහතන් වහන්සේලා කියලා කියන්නේ විටින් විට ඕන් විවේකයේ ගතට විටින් විට ඕන් ආරණ සේනසන සුවකල විවේකයේ ගතට පුහුණුව සහ චිත්ත විවේකයේ සඳහා එය වැඩිපුර කාලයක් මේ සමාජය තුළම වාසය කරමින් සමාජයට ආදර්ශයක් ආශිර්වාදයක් වෙන විදියට ඒ සමාජය සමග මේ දහම් පණිවිඩය බෙදා ගැනීම කටයුතු කළා. පහමුවතින් ඒ සමාජයේ කෙනෙක් මේ උත්තමයන් දැකලා හිතපහන් කරගන්න, බත් හැන්දක් බෙදලා පිනක් කරගෙන සුගතිගාමී වෙන මට්ටමට හෝ ඒට අවස්ථාව ලබා දීම සඳහායි මේ සමාජය තුළ වාසය කරේ. පින්වතුනි, මේ සූත්‍රය අවසානයේ සඳහන් කරන්නේ ඇස කන ආදී මේ ඉන්ද්‍රිය පාදකව ස්කන්ධ පංචයක ගොඩනගෙන හැටි. ඒ ස්කන්ධ පංචකයේ මුල් පිරිසුදු අවස්ථාව තමයි දුක සත්‍ය කියලා කියන්නේ. ඒ වගේම ඊට පාදක අවිද්‍යා සාගතව හටගන්නා වූ ජරා මරණ ආදී දුක් එකට දුක සත්‍ය කියලා කියනවා. ඊළඟ සමුදය සත්‍ය. සමුදය සත්‍ය කියන්නේ ඒ හටගත්තු පංච ස්කන්ධ පංචකයේ හට ගැනීම නොදැන, එහෙම වැයුණා කියලා බව නොදැන, ඒ විපාක මට්ටමින් හටගත්තු ස්කන්ධ පංචකයේ සමුදයන්ති ඉඳලා අවිද්‍යාසගත වාසී කිරීමෙන් හට ගන්නා වූ තෘෂ්ණා දෘෂ්ටි මාන පාදකෝ මෙන්න මේ කෙලෙස් ටිකට තමයි නැත්නම් අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානම්, විඥාන පත්‍ය නාම රූපක් කියන මෙන්න මේ පරිසම්පාද චක්‍රය තුළ බැසගෙන සිටීම තමයි දුක සමුදය සත්‍ය කියලා කියන්නේ. භාගතුන් වහන්සේ වරක් දේශනා කරනවා මම අතීතයේ දැනුත් කාරණා දෙකක් විතරයි ලෝකෙට දේශනා කරන්න කියලා. මොකක්ද ඒ දෙක? ඒ දෙක තමයි දුකේ හට ගැනීමත් නැත්නම් දුක සමුදයත්, දුකේ නිරෝධයත් නැත්නම් දුක නිරෝධයත් කියන කාරණා දෙක විතරයි මම අතීතයේ දැනුත් ලෝකෙට දේශනා කරන්න කියලා. එතකොට දුක සමුදය කියන්නේ මොකද්ද පේනවදද? දුක සමුදය කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානම්, විඥාන පත්‍ය නාම රූපං කියන මෙන්න මේ පටිසම්පාදයේ අංග ටික අවිද්‍යාව සහගතව හට ගැනීම. මේක තමයි බුදුහාමරගේ පරිණාම ශාසනය. දුක සත්‍ය කියන එක තුලම දුක සමුදය සත්‍ය කියන එක තුලම දුක සත්‍ය දක්වන්න පුළුවන්. ඊළඟට දුක නිරෝධය උන්වහන්සේ දේශනා කරනවා. දුක නිදහස් වීම කියලා කියන්නේ මොකද්ද? දුක නිදහස් වීම කියලා කියන්නේ යෝතස්සායේ වාසීස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන මට්ටම නැත්නම් අවිජ්ජහයත් වේ වාසීස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ කියන එකෙන් ගිහෙලා ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාසා නිරුද්ධන්දී කියන මට්ටම. ඒකත් එක්කම පැනවෙන මාර්ග සත්‍යය අය මේ වරිය වට්ටංගේ කොමග්ගෝ මෙන්න මේ අරස්තින් මාර්ගේ පැනවෙනවා. එතකොට පින්වතුනි දුක්ඛ සත්‍ය කියන්නේ අර පටිසම්පාදේහි හට ගැනීම දේශනා කරන විග්‍රහය. එතකොට දුක්ඛ නිරෝධය කියන්නේ මොකද්ද? ඒ පටිසම්පාදයේම නිරෝධය සංසාර චක්‍රයෙන් නිදහස් වීම දේශනා කිරීම. මෙන්න මෙතෙන්දි තමයි අපි අර මුලින් සඳහන් කරපු මාතෘකා පාඩේ සඳහන් කළේ. එමකද්ද? යෝ පටිසම්පාදම් පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ පටිසම්පාදම් පස්සති. යම් කිසි කෙනෙක් පටිසම්පාදි දකිනව නම් ඒ තැනැත්තා ධර්මය දැක කෙනෙක් වෙනවා. යම් කිසි කෙනෙක් ධර්මය දැක්කනම් ඒ තැනැත්තා පටිසම්පාදි දැක කෙනෙක් වෙනවා කියලා මේ සූත්‍රයෙන් නේද? ඒකම තවත් වෙනත් වචන වලින් සඳහන් කරලා තියෙන සමහර සූත්‍රවලදී භාගතුන් වහන්සේ දේශනා කරන වක්කලි ආදී සූත්‍රවලදී යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යෝ මං පස්සති සෝ ධම්මං පස්සති හේ හෝ සීස්මි සීස ධම්ම හේ හෝ සීස ධම්ම සීස්මි කියලා. යම් කිසි කෙනෙක් ධර්මය දකිනවා නම් ඒ කෙනා මා දකින කෙනෙක් මාව දකිනවා නම් ධර්මය දකිච්ච කෙනෙක් කියලා. ඒ කියන්නේ මෙන්න මේ පරිසම්පාදයේ හට ගැනීම හා නිරෝධය දැකීම තමයි ධර්මය දකිනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දකිනවා කියන්නේ සංඝරත්නය දකිනවා කියන්නේ. දැනත් ඉදිකින් කියනවා නම් වර්තමාන ජීවිතයමත් මේක. එතකොට ඇස්තට රූපයක් පේන හැම අවස්ථාවකදීම පේනවා කියන්නේ අපි මේ රූපේ තේරුම් ගන්න අවස්ථාව. රූපේ තේරුම් ගන්නකොටම දැක්ස වෙන්න චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු හටගෙන නිරුද්ධ වෙලා මේ වෙලාවේ තියෙන්නේ. ඒක සිහිකන මේ වෙලාවේ මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු තත්ත තත්ත විපස්සති එතනම විවස්සනා කරන්න මේ මං මේ සිහිකරන් මේ විදර්ශනාවට සම්බන්ධ ටිකත් ඒ චිත්ත සැදිසික ටිකත් හට ගන්නව නිරුද්ධ වෙනවා, හට ගන්නව නිරුද්ධ වෙනවා, හට ගන්නව නිරුද්ධ වෙනවා කියලා. මෙන්න මේක තමයි පටිසම්පාද විග්‍රහය. මෙන්න මේක තමයි ධර්ම විග්‍රහය. මෙන්න මේක තමයි පටිසම්පාදේ තේරුම් ගැනීම. මේක තමයි ධර්මයේ තේරුම් ගැනීම. මේක තමයි ධර්මයේ ඔස්සේ බුදුරජාණන් වහන්සේ තේරුම් ගැනීම. එදාට තමයි හැමරෙසම අපේ ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේ සජීවි වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සජීවි වෙන්නේ. අන්න එදාට බුදුරජාණන් වහන්සේ අපේ ලෝකේ පිරුණ පාල නැහැ. උන්වහන්සේත් එක්ක අපි ජීවත් වෙන බවට පත් වෙනවා. අන්න එදාට තමයි අපි ධර්මයත් එක්කට ජීවත් වෙන්නේ. පින්නතනි අද අපි තාම ගැඹුරු ධර්ම කාරණා ධර්මශාලා තුළින් සාකච්ඡා කරනවා. හරි හොඳට සිත සමාධිමත් වෙලා ඉන්නවා. නමුත් පින්නතනි එන් එළියට ගිය ගමන් මොකද වෙන්නේ? සම්පූර්ණ වෙනස්. සම්පූර්ණ වෙනස්. අපි සම්පූර්ණ මැතෙමිට සාමාන්‍ය කෙනෙකුටත් වඩා අපි කෙලවරට ගිහලා සමාලාට. අනේ නිසා අපි වාක් මෙතන කල්පනාකාරී වෙන්නට ඕන. මේ ලබන ඉතාම උසස් ධර්ම ඥානයේ යථාර්ථය වටපත් වෙන නම් විශේෂයෙන්ම කෑම බීම ළඟදී පරිස්සම් වෙන්න. කෑම බීම විසින් මේ තියෙන සංයමය සංවරය සම්පූර්ණයෙන්ම උදුරා ගන්නවා. නැති ගන්න හොරකම් කර ගන්න. එනිසා ඔබ දක්ෂ වෙන්න කෑම වලට නම් මේක හොරකම් කරගෙන දෙන්න එපා. එහෙම වුණොත් අපි මෙච්චර අමාරුවෙන් මේ මහන්සියෙන් පැය ගණන් කාලය ගත කළා මේ කරන දේ හරියට හොද හොද මඩේ දානවා වගේ වැඩක් මේක. ඒ නිසා ඕන දෙයක් කැම කන්න ඕන තරම් ගෙදරත් අරන් යන්න. මේක මේ අනිවිඩයට හානියක් කර නොගෙන තමන් ඒක කරන්න දක්ෂ වෙන්න. mindful eating, mindful drinking, mindful walking හැම තැනටම apply කරගන්න. නැත්තම් පින්නොතනි අපේ මේ කාලය මෙච්චර වටින දෙයක් අපි මේ සාකච්ඡා කරලා අපි යනකොට අපේ ජීවිතවල වෙනසක් කරන්න නැහැ පින්නොතනි. මේ අහන දහම් කරුණු හැම තැනදීම චින්තාමය ප්‍රඥා විදියට මේව මෙනෙහි කරන්න. භාවනාවේ ප්‍රඥා විදියට ධාතු මනසිකාරය, ආනාපාන සතිය, මෛත්‍රිය, බුදුගුණ භාවනාව මේව වඩවඩ මේ කාරණේ නැවත නැවතත් හිතන්න. එතකොට පින්නතුනි අපි මේ සඳහන් කළේ මේ සූත්‍රයේ අවසානයේ එන්නේ මේ පටිසම්පාදයත් චතුරාර්ය සත්‍යයත් ස්කන්ධ පංචකයත් මෙන්න මේ තුනම එක තැනකට ගොනු කළා. සූත්‍රයේ ආරම්භ කරේ චතුරාර්ය සත්‍යෙන් අවසාන මොහොත වන විට පංචස්කන්ධයත් නැත්නම් පංචස්කන්ධයත් ඒ වගේම පටිසම්පාදයත් මේ තුනම එකම ලයින් එකකට තියලා ලින්ක් කරනවා. සම්බන්ධ කරනවා. එනිසා සැබෑලෙසම අපි බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය අහනවා කියලා කියන්නේ දුකේ හට ගැනීම හා නිරෝධය කියන මේ කාරණා දෙක මනවින් අපට තේරෙන්නට ඕන. අන්නේ තේරෙන ගමනේදී ඒක අපි තේරුම් ගන්නේ පංචස්කන්ධය නැත්නම් පංචස්කන්ධය ඔස්සේ තමයි මේක තේරුම් ගන්නෙ. ඒ විතරක් නෙවෙයි. ඒක තේරුම් ගන්නේ අපි පටිච්ච සමුප්පාදයේ න්‍යාය ඒතිහෙරිය ආර්ය න්‍යාය කියලා මේකට කියන්නේ. ආර්යස්ස න්‍යායෝ හොති කියලා. මේ ආර්ය න්‍යාය the theory of the Buddha, the theory of the reality. මේ ලෝක යථාර්ථය ආර්යයන් වහන්සේලා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අනාවරණය කරන මෙන්න මේ හේතුඵල ධම නැමැති නියමය සිද්ධාන්තය න්‍යාය තමයි මේ හැම තැනදීම අපට ප්‍රකට වෙන්නට ඕනේ. එනිසා ඇසට රූපයක් දකිනකොටම අපි දක්ෂ වෙන්නට ඕනේ මෙන්න මේ හේතුව දැන් හටගෙන දැන් තමන් ඉන්න මොහොත මේකයි කියලා. කනට ශබ්දයක් අහනකොටම තමන් දක්ෂ වෙන්නට ඕනේ සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු හටගෙන නිරුද්ධ වෙලා මේ වෙලාවේ ක්‍රියාත්මක වන්නේ මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු. ඒකත් තත්ත විපස්සති ඒ ඒ තැනම හට ගැනීම නිරෝධය දකින්න අපි දක්ෂ වෙන්නට ඕන. ඒ සඳහා සතිමත් බව, සතිපට්ඨානය, සම්මා සතිය උපරිම ලෙස තමන්ගේ ජීවිතය තුළ ක්‍රියාත්මක කරන් දක්ෂ වෙන්නට ඕන. එතකොට පින්නතුනි දර්ශනය කියලා කියන්නේ the vision of the Buddha or Dhamma කියන්නේ මොකද්ද? බුදුදහමේ දර්ශනය කියන්නේ මොකද්ද? දර්ශනය කියන්නේ ඇත්තටම අපේ ජීවිතයේ මොකද්ද ක්‍රියාත්මක වන මේ අවස්ථාවේ. මෙන්න මේ ගැන හොඳ අවධානයෙන් ඉන්න. මෙන්න මේකයි ජීවිතේ වෙන්නේ කියලා. ඒ නිසා මේක පින්නතුනි ජීවිතේ හැම මොහොතකම බලන්න උත්සාහ කරන්න. මේක ධර්ම ශ්‍රවණය කරන වෙලාව විතරක් නෙවෙයි. වැඩට යනකොට, කඩේට යනකොට, ගෙදර දරුවන්ගේ වැඩ කරනකොට, ගෙදර පිරිසිදු කරනකොට, කෑම වෙනකොට හැම වෙලාවෙම මේකම හිතේ තින්න. මේකම තමන්ගේ ජීවිතේ වඩපත් කරගන්න. එදාට තමයි අපි අත්ත දීපා වික්ක විහෙත අත සරණා න අඤ්ඤ සරණා කියන මට්ටමට යන්නේ. එදාට අපේ සතුට බාහිර කෙනෙක් මත ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. එදාට අපේ සතුට බාහිර කෙනෙක් මත යැපෙන්නේ නැහැ. අපට බාහිර කෙනෙක්ගේ ප්‍රශංසා සැලකිලි අපේක්ෂාවෙන් අපේ රස්තියාදි වෙන ගතිය අපි බලාගෙන ඉන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. අපටම ජීවිතයේ සතුට ලබන ක්‍රමයක් අපි හදාගෙන. හැබැයි අපි සමාජ ජීවිතෙන් අයින් වෙන්නේ සමාජයත් ජීවිතයේදී අපි තමයි වැඩිපුරම වැඩ කරන අය, වැඩිපුරම අනිත් අයත් එක්ක කතා කරන අය, වැඩිපුරම අනිත් අයත් එක්ක සතුටෙන් ඉන්න අය, වැඩිපුරම අනිත්ට කෑමුවේ නැත්තක් වඩපත් වෙන. මේ දහම අගිනකොට ඔබ තමයි වැඩිපුරම කෑම වෙන කෙනා වෙන්නේ. ඔබ තමයි වැඩිපුරම කෑම බෙදෙන කෙනා වෙන්නේ. ඔබ තමයි වැඩිපුරම අතුගාන කෙනා වෙන්නේ. ඔබ තමයි වැඩිපුරම වාහන හොදන කෙනා වෙන්නේ. ඒ හැමදේම ජීවිතය කරමින් මේ ගමන ඒ හැමදේටම තමන් ආශිර්වාදයක් කරගන්නවා. විතරක් නෙවෙයි පින්නතුනි, තමන්ට ලෝකය ගැන පුදුම විදියේ කෘතඥතාවයක් හටගන්න. තමන්ට ලෝකෙන් කොච්චර දෙයක් නම් ලැබිලා තියෙද? මෙච්චර දර්ශනයක් බුදුරජාණන් වහන්සේ කෙනෙක් අනාවරණය කළා. විතරක් නෙවෙයි, උන්වහන්සේ පිරන් පාල වසර 2500ක්ම මං එනකන් මේ ස්වාමින් වහන්සේලා මේක රැකගෙන හිටියේ නේද? කටපාඩම් කළා, පොත්පත්වල ලියලා, උන්වහන්සේලාත් පාඩම් කරමින් ඇවිල්ලා මං මට දෙන්නම මේක තියන් හිටියේ නේද? ඒ ධර්මය දන්න අය, ධර්මය නොදන්න අය පාරවල හදලා, පාලම් හදලා, වාහන හදලා, ඩිවයිසස් හදලා ඔක්කොම කළා. මේව මට දෙන්න, මගේ ෆෝන් එකටම දෙන්න. වසර 100 ගාණක් මිනිස්සු මං වෙනුවෙන් කොච්චර වැඩ කළා tieද කියලා ලෝකේ ගැන පුදුම විදියට කෘතඥතාවයක් හටගන්න වෙනතුනි. අන්න එදාට තමයි ඔබ ලෝකේ වෙනුවෙන් සැබෑ ලෙසම වැඩ කරන්නේ. අද වැඩ කරන්නේ කොහොමද? අද වැඩ කරන්නේ පඩියට පෑ ගන්නට. එයින් බහැර පොඩ්ඩක් අත් වැඩ කරන්නේ. ඔබ ආදී වැඩ කරන්නේ ඔබේ වැටුපට සරලන විදිහට විතරයි. නමුත් මේ ධම තේරුම් ගත් දවසට තමයි ඇත්තටම ඔබ ලෝකේ වෙනුවෙන් වැඩ කරන්නේ. එදාට කියන්නේ ආත්ම සුඛ පරිත්‍යාගය කියලා. එදාට තමන්ගේ සුවය අනිත් වෙනුවෙන් කැප කරනවා. දැන් මෙතනත් එහෙම පින්නතුන් ඉනවනේ මේ සත්පුරුසය. ඒ ධම තේරුම් ගත්ත අය තමන්ගේ ජීවිතෙන් වැඩිපුර කාලයක් ධනයක් ශ්‍රමයක් කැප කරන්නේ අනිත් අය සඳහා. වැඩිපුර ධර්මය දන්න අය තමයි වැඩිපුර අනිත් අය සඳහා කැප වෙන්නේ. යම්කිසි කෙනෙකුගේ පරිත්‍යාග ශීලීත්වයෙන් හොඳටම බලන්න පුළුවන් එයාට ධර්මයේ ලැබිලා තියේද? එයා ධර්මයෙන් කොච්චර ප්‍රතිඵල ලබන කෙනෙක්ද කියලා ගැන බලන් පුළුවන් ලක්ෂණය තමයි එයා පරිත්‍යාග ශීලී වෙන විදිය. එයා අනිත්‍ය සඳහා කාලය ශ්‍රමය කැපකරන විදිහෙන් බලන්න පුළුවන් එයාට මේ ධර්මයෙන් කොච්චර ප්‍රතිඵල ලැබිච්ච කෙනෙක්ද කියලා. ඇයි මේ ධර්ම ලැබෙන තමන්ගේ ජීවිතයේ සතුට වැඩි වෙනවා. සතුට වැඩි වෙන්න තමා ලෝකෙ වෙනුවෙන් දේවල් කරන දේවල් වැඩි වෙනවා. මොනවා කරන්න බැන්නම් අඩු ගානේ ගෙදර ඉස්සරහා පාර දිගට අතු ගාගෙන හරියයි. අනේ පාරේ ඇවිදින ඇට හොඳට ලස්සනට ඇවිදින්න පුළුවන් නේ. මේ ගෙදර ඉන්නේ හොඳ කට්ටියක් කියලා හිතලා සිතුවිල්ලක් එන්න හරි කියලා ඇවිදගෙන හරි ආරයට හරි හවදාක් එන පාර දිගට හරි අතු ගානවා. පේන වෙලාවට නැජ්ජ නම් රැයට කරුවල වෙලාවට හරි අතු ගානවා. ලැජ්ජානේ දවට අතු ගානනේ කට්ටිය හිතෑ මේ නගර සභාවේ කෙනෙක් දන්නේ නැහැ මොකද කියලා හිතෙන්නේ. ඒ නිසා රැය කරුවල වැටුණාට පස්සේ හරි අතු ගානවා. ඒ තරම්ම තමන් ලෝකෙ වෙන දෙයක් කරනවා. පින්නතුනි මේක තමයි මේ ධර්මයෙන් ලැබෙන දේ. ඇත්තෙන්ම එතකොට අපි එන්නේ ලෝකෙ ගැන මෛත්‍රී සිතුල තමයි වැඩෙන්නේ. සියලු සත්‍යෝ සුවපත්ත්වා කියලා නිතිපතාම තමන් මේ ලෝකෙ දුක් විඳින හැම සත්‍යයන් කෙරෙහිම දැන් හැම මොහොතකම බලන්න. දරුවන් මේ ලෝකෙ බිහි වෙනවා, මලිතාම වරුන් දරුවන් බිහි කරනවා. ඒකට අපිට සෙත් පදන්න පුළුවන් සුවපත් වේවා කියලා. අපි වෙන ඉතාලම අවධානන් සහිත රැකියා කණ්ඩායම් ඉන්නවා. පාලම්වල, ලොකු ගොඩනැගිලිවල, විදුලි බල අංශවල, වතුරවල ජීවිත ඒ රිස්ක් එකක් අරගෙන අපි වෙනුවෙන් සේවය සපයන අය ලෝකේ ඉන්නවා. ඒ ඇසුවපත්ත්වා, සුවපත්ත්වා, සුවපත්ත්වා කියලා කියනවා. අපි වෙනුවෙන් වැඩිපුර පෑ ගානක් එක දිගට වැඩ කණ්ඩායම් ඉන්නවා. දුම්රියවල, ගුවන් යානාවල, ආරක්ෂක අංශවල, සෞඛ්‍ය අංශේ තමන්ගේ පුද්ගලික ජීවිත කැප කළා. පැය 8, 10, 12, 20, 24 එක දිගට වැඩ කරන අය. අනේ අය සුවපත්ත්වා කියලා මේ වගේ එක එක ලෙවල්ස් වලින්, ලේයර්ස් වලින් හිත හිත එක එක මිනුම් දඬු වලින් අපි මේ ලෝකේ ඉන්න හැම දෙනාටම සෙත් පතන ආශිර්වාද කරනවා. ඇයි අපි මේ අද ඉතාම පහසුවෙන් මේ ධර්ම ශ්‍රවණය කරන්නේ, ධර්ම පිළිපදින්නේ, එහි රිසල්ට් එක ගන්නෙ? අපේ කරන මේ හැම දෙයකම පදනම අර පිටිපස්ස ඉඳගෙන බොහෝ වෙහෙස මහන්සියෙන් වැඩ කරන අය. අපි උදෑසන උණුුණුවේ කෑමක් ගන්නේ, බේකරියකින් ඇතැම් විට කෑමක් ගන්නේ. ගන්නකොට අපි උදේ 6ට ගිහිල්ලා අවදි වෙලෙක ගන්නවා ඇතැම් විට. නමුත් ඒක පිටිපස්සේ ඊට කලින් දවස් රාත්‍රියේම අවදිින් වෙච්ච හිටපු කෙනාගේ ඒ ශ්‍රමය තමයි අපි අර සල්ලි ටිකක් දීලා ගන්නේ. අපි පොඩ්ඩක් හිතනවද මේ කෑම ටික දෙනකොට කෙනෙක් එළි වෙනකන් නිදිමරලයි මේ අපිට කෑම සූදානම් කරේ කියලා. පින්නොතින් මේ දේවල් හිතනකොට තමයි අපේ ධහම වැඩෙන්නේ. මේව නොසිතනම නම් අපේ තුර ධහමක් වැඩේ කියලා හිතන්න බෑ. ධහම වැඩෙනකොට මේ හැඟීම් දිනු වෙනවා. මේ හැඟීම් දිනු වෙන කෙනාට සත්පුරුෂයන් ලැබිලා ඒ ඔස්සේ මේ ධහම් පණිවිඩය ලැබිලා ධහම තුල ඉදිරියට යනට තමන්ට සීලු පහසුකම් සීලු වටපිටාව පරිසරය සකස් වෙනවා. පින්නොතනේ සූත්‍රයේ අවසන් වෙන්නේ මෙන්න මේ පටිච්චසමුප්පාදයත් චතුරාර්ය සත්‍යයත් ස්කන්ධ පංචකයත් එකට සම්බන්ධ කරන අවස්ථාව. එතකොට අප ඇසෙන් රූපයක් දැක්කත් කනෙන් ශබ්දයක් ඇහුවත් කුමන ඉන්ද්‍රියකින් කුමන අරමුණක් ලැබුවත් ඒ අපි අර පංචස්කන්ධයේ විපාක මට්ටමේ අවස්ථාව හටගෙන නිරුද්ධ වීම සහ නව කර්ම විදියට අඥාන චර්යාවෙන් ඊළඟට අපට හටගන්නේ මොකද්ද? අඥාන චර්යාවෙන් හටගන්න පංචස්කන්ධයෙන් තමයි මේක අපි දැනගන්නේ. දැනගන්නකොටම බාහිරට අපේ හිත නැඹුරු වෙලා තියෙන්නේ. නමුත් අපි දක්ෂ වෙන්නට ඕන හැකියතා කික්මණින් ඒක ඥාන චර්යාව වඩපත් කරගෙන විදර්ශනා කරන්න. අන්නේ විදර්ශනා කරන අවස්ථාව තමයි සැබැලෙසම වර්තමානෙහි නැත්තම් ප්‍රත්‍යুৎපන්නෙහි නැත්තම් මධ්‍යෙහි ජීවත් වෙන අවස්ථාව වඩපත් වෙන්නේ. අන්නේ අවස්ථාවටපත් වෙන ගමන් මාර්ගයේ තමයි ඊට පස්සේ සතර සතිපට්ඨාන තුල විස්තර කරන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය නැත්තම් පංචස්කන්ධය නැත්තම් පටිච්චසමුප්පාදය කියන්නේ විෂන් එක. මිෂන් එක කියන්නේ මොකද්ද? සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානය කියන්නේ මොකද්ද? සතර සතිපට්ඨානය වඩනකොට සතර රීතිපාද, සතර සම්‍යප්ප්‍රධාන වීරිය, පංචේන්ද්‍රිය, පංචබල, සත්‍යබෝධංග, ආරසිංහ මාර්ගය මේ සියලුම කරුණු එක ලයින් එකට වැදෙනවා. හැබැයි අපි එක කරන්න ඕන යථා බුද්දේන දේශිතා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට සීලංච සුවිසුද්ධං දික්ඛින් චුජුපාකේ විදිහට අර දර්ශනේ පිළිහිටලා කායික වාචික සංවරය ඇති කරගෙන තමයි මෙන්න මේ සතිමත් බව අපි වඩන්නේ. එහෙම වඩන සතිය තමයි අපෙන් අර සත්‍යස් බෝධිපාලසික ධර්මම සම්පූර්ණ වෙලා මේ අපේ ගමන් මගියේ තියෙන සියලුම ක්වොලිටීස් ටික සම්පූර්ණ වෙන්නේ. ඒ නිසා එකතකින් සතිපට්ඨානයත් අනෙත් අතින් සතිපට්ඨාන භාවනාවත් නැත්නම් විදර්ශනාවත් සම්පූර්ණ කරනකොට අපේ හිතට පහළ වෙන චෛතසික වලින් කුසල චෛතසික, සෝමන චෛතසික වැඩි ප්‍රමාණයක් ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙනවා. සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා, මජ්ජතා, අදෝස, අලෝභ මේ කුසල චේතනා සියල්ලක්ම සෝමන චෛතසික සියල්ලක්ම එකටම දියුණු වෙනවා ප්‍රඥා චෛතසික වැඩිවීමත් එක්ක. අන්නේ වඩපු පමණට විෂන් එකේ ඉඳන් මිෂන් එක වඩනකොට ඊළඟ පියවර තමයි රිසල්ට් එක. රිසල්ට් එක මොකද්ද? සම්මා ඥාන සම්මා විමුක්ති. නැත්තම් විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියලා අපි කියන්නේ. ତୋර බුදුදහමේ තියෙන විශේෂත්වය තමයි විෂන් එකයි මිෂන් එකයි විතරක් නෙවෙයි රිසල්ට් එකත් දේශනා කරලා තියෙනවා. දැන් බොහෝ ආයතනවල ඇතුළු වෙනකොට තියෙන්නේ අව විෂන් අව මිෂන් කියලා. බුදුදහම තුළ විමුක්තස්මින් විමුක්තමිති ඥානං හෝති මිදුනට පස්සේ ඒ මිදුණු පමණට තමන් මේ දෙයෙන් මිදුණා කියලා දැනගන්නවා. දන් දෙන ප්‍රමාණයට දන්නවා මගේ ළඟ දැන් ලොකු ලෝභ කණ්ඩි කඩුවේ කියලා දන්නවා. සීල් රකින්න ප්‍රමාණයට දන්නවා මගේ ළඟ කෙලෙස් තියෙනවා හැබැයි මං සොරකම් කරන තරම් කෙලෙසක් මගේ ළඟ ඇති වෙන්නේ නැහැ. මගේ ළඟ ලෝභය තියෙනවා රාගය තියෙනවා හැබැයි කනරද හැසිරෙන තරම් කෙලෙසක් මගේ ඇති වෙන්නේ නැහැ. මගේ ළඟ කෙලෙස් තියෙනවා හැබැයි මම බොරු කියන තරම් කෙලෙස් නැහැ මගේ ළඟ. මට ආසාවන් තියෙනවා නමුත් මද්දරෝගේ පාවිච්චි කරන තරම් මගේ දීප අසංවර නැහැ කියලා දන්නවා. ඒතර අන්න ඒ කෙලෙස් ටිකෙන් තමයි මිදෙලා තියෙන්නේ. ඊළඟට ධාන වඩනකොට හිත සමාධිමත් වෙන්න තමන්ගේ ළඟ අනුසය වශයෙන් අවිද්‍යාදී කෙලෙස් තියෙනවා හැබැයි මගේ ළඟ කාමච්ඡන්ද ව්‍යාපාද තියෙන මිදාදිය විස්කම්බන මට්ටමින් යටපත් කළා තියෙනවා. බොහෝ කාලයකට යටපත් කළා තියෙනවා. යා සමතේ වැඩුවා කියලා කියන්නේම එයා බ්‍රහ්ම ලෝක මට්ටමට යාගේ හිත දිනු කළා තියෙනවා. ඒ නිසා මනුස්ස ලෝකයේ ඉඳගෙන බ්‍රහ්මයක් වගේ ඉන්න ක්‍රමයේ බුදුහම දේශනා කළා. ලස්සනට ඉන්න යෝආචාරයේ බ්‍රහ්මචරියන් කියලා කියනවා. යෝන් වයසින් නැයි තරුණයා ශ්‍රේෂ්ඨ හැසිරෙන කියලා. සෝතාපන්න සෝතාපන්න වෙනකොට සමහර කෙලෙස් තියෙනවා සමහර කෙලෙස් නැහැ. දැන් සෝතාපන්න වෙනකොට අවිද්‍යා අනුසය වශයෙන් තියෙනවා. හැබැයි දිට්ඨි සහ විචිකිච්ඡා කියන අනුසය දෙක සම්පූර්ණයෙන්ම සමුච්ඡේද වශයෙන් දුරුකල තියෙනවා. ඒතර ධ්‍යාන මට්ටමට එනකොට ප්‍රථම ධ්‍යාන මට්ටමට එනකොට ඒ කෙලෙස් දුරුකල තින විස්කම්බන මට්ටමේ. ඒක තාවකාලික අර වතුර බෝලයක් වතුර යට යට කරන් ඉනවා වගේ කාලයකට යටපත් කරන් ඉන්නේ. සෝතාපන්න වෙනකොට විශේෂයෙන් අනුශේ වශයෙන් දෙකක් විචිකිච්ඡා අනුශේ ඒ වගේම දිට්ඨානුශේ කියන දෙක සම්පූර්ණයෙන්ම දුරුකල තියෙනවා. ඊට පස්සේ ටිකෙන් ටික පටිඝානුශේ ආදී දුර වෙනවා අනාගාමී වීමේදී. ඊට පස්සේ කාමානුසය නැත්නම් අවිජ්ජානුසය ආදී මානානුසය ආදී රහත් වීමෙන් දුර වෙනවා. එතකොට පින්නතුනි අප මේ සඳහන් කළේ අර විෂන් එකෙන් මිෂන් එකේ ප්‍රධාන ප්‍රැක්ටිස් එක තමයි මයින්ඩ්ෆුල්නස් එක. තමන්ගේ මේ කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතර තුල උපරිම ලෙස තම අවධානයෙන් සිහිනුනි වාසය කරනවා. ඒ වාසය කර පමණට අපට කෙලෙස් වලින් විමුක්තින පත් වෙන ආකාරය තමයි දැක ගන්න පුළුවන්. ධ්‍යාන වඩනකොට නීවරණ මට්ටමින් කෙලෙස් ටික දුරු වුණා කියලා තමන්ට දැනුමක් සහ නිදහසක් ඉදර ඇති වෙනවා. ලෝකෝ හිතර සතුටක් ඇති වෙනවා. දැන් තමන්ගේ සතුට තියෙන්නේ තමන්ගේ කෙලෙස් දුරු වීමත් එක්ක. වෙනද අපට සතුට ලැබුණේ අපි කරන දේක් දැකලා අනිත් දේ සතුට වල ප්‍රශංසා කරොත් තමයි සන්තෝෂුනේ. දැන් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ තමන්ට. තමන්ගේ සතුට තමන් විසින්ම දැන් තීරණය කළ තියෙනවා. දැන් බාහිර කෙනෙකුට තමට ලේසියෙන් දුකක් සපද දෙන්න බෑ. මොකද ඊට වඩා ඉහළ තලයක තමාගේ ලබන දේවල් වලින් සතුට තමම තියාගෙන ඉන්න. මොකද අපේ දිනුව ගැන අපි තරම් අනිත්‍ය දන්නේ නැහැ. අනිත්‍ය ඔබ ගැන මේ පොඩි ගුණයක් දැකලා තමයි ඔබ ගැන ප්‍රශංසා කරන්නේ. ඔබේ ගෙදර හරි ලස්සන තියන් ඉන්නවා. ඔබ හරි ඔබට මේ උපාධි තියෙනවා. ඔබේ වාහනේ හරි ලස්සනයි මෙහෙම කිව්වට අපි දන්නවා අපේ හිතවත් ඒ වගේ දැන් බැස්සගෙන නේ අපිට ඊට වඩා සතුටක් දැන් මේ තියෙන්නේ. හරියට ඔබට ડોක්ටරේට් එකක් තියෙනකොට කෙනෙක් කියනවා ඔබ ෆස්ට් ඩිග්‍රී හොඳට කරා නේද මාස්ටර් ඩිග්‍රී කරා නේද කියලා සතුට ප්‍රශංසා කරන වගේ වැඩක්. එයා දන්නේ අපි ડોක්ටරේට් එකක් කළාද කියලා දන්නේ නැහැ තමයි. අන්න ඒ වගේ තමයි තමන් මේ ඉහළ තලයක ඉන්නේ තමන්ගේ සතුට තමයි එතන දැන් මේන්ටේන් කරමින් ඉන්නේ. අර පල්ලිහා අයත් එක්ක ඉතින් තමන් ගැටෙන්නේ නැහැ තමන් ඉතින් හා බොමි ස්තුතියි කියලා යටත් කියනවා කියලා තමන් දන්නවා තමන් ඉතා ඉහළ මට්ටමක තමන්ගේ සතුට ඉන්නේ තමන් හැබැයි එන්නේ නැව තමන්ගේ මාන ආදී අනුසේ ධර්ම අඩු කරමින් තමයි යන්නේ. තමන් නිතරම ලෝකේ ගැන මෛත්‍රී සාගතව බලනවත් එක්කම අපේ හිතේ තියෙන කෙලෙස් බොහොමයක් අඩු වෙනවා පින්නතුනි. අර අම්ම කෙනෙක් දරුවෙක් දකින වගේ ආකල්පයකට අපේ හිත හුරු වෙනකොට ඇත්තටම අපිට මේ තියෙන අමනාපකම්, ඊර්ෂ්‍යාව, මාන්නය මේ හුඟක් දුර්ගුණ අපේ ජීවිතෙන් අඩු වෙනවා. දැඩි ලෝභකම. දැන් බලන්න දරුවෙක් ළඟදී අපි කොච්චර නිහතමානීදනේ අපේ තියෙන ලොකුකම් හෝ ධනය මොනවාක්වත් නැන්නේ දරුවා ළඟ දෙන්නේ. දරුවා ලොකේ කියලා අපි සලකන්නේ නේ ඒ වෙලාවට. ආ දරුවා දැන් මේ දෙකේ පන්තියට ගිහිල්ලත් න් අපට ડોක්ටරේට් එක තියෙනවා. ඉතින් දරුවට ડોක්ටරේට් දෙකක් තියෙනවා වගේ තමයි අපි සලකන්නේ නේ. ඉතින් ඒ වගේ මේ යාගේ ළඟදී අපේ ලොකුකම් මොකුත් නෑ. අන්න ඒ වගේ තමයි පේනතුනේ දරුවෙක් දැස බලන්න වගේ ලෝකෙ දිහා බලන්න වගේ කියලා කියන්නේ. ඒත් ඒක තමන්ගේ ළඟ හුඟක් තියෙන අඩුපාඩුකම් අඩු වෙනා තමන් අනිත් පැත්තේ එකට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. එතකොට තමයි හැබැයිසම අපේ ජීවිතේ ලස්සන ස්වභාව సౌందර්ය පරිසරය අපට අත්විඳින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මෙන්න මේ භාවිතය තුළදී ප්‍රධාන වශයෙන් ගුණාංග රාශියක් එක එක පුද්ගලයන් අනුව බුදුහාම දේශනා කළා. එක තැනක දේශනා කරනවා අරිසිංහ මාර්ගය රකින්න කියලා. එක තැනක තියෙනවා බොජ්ජංග වඩන්න කියලා. එක තැනක තියෙනවා ඉන්ද්‍රිය ධර්ම වඩන කියලා. නමුත් එක ලක්ෂණයක් හැම තැනදීම අවධාරණය කරනවා. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙනත් ආගම්වල ඇත් ඇවිල්ලා කියලා තියෙනවා. අපිත් මෛත්‍රිය වඩනවා, ඔයාලත් මෛත්‍රිය වඩනවා. ඒ නිසා අපි දෙකොල්ල සමාන නේද කියලා. සමහර කෙනෙක් අනිත් ආගම්වල ඇවිල්ලා කියලා තියෙනවා, අපිත් බොජ්ජංග වඩනවා, ගෞතමයන් වහන්සේත් බොජ්ජංග වඩනවා. ඉතින් අපි දෙකොල්ලම සමාන නේද කියලා. ඒ කාලේ තේවන එක මට්ටම් වලින් වඩලා තියෙන මේවා. එතකොට පේනදෙනි බුදුහාඳුරේ හැම තැනදීම දේශනා කරපු සුවිශේෂ ප්‍රකාශයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි මේ බුදුදහමේ තියෙන විශේෂත්වය. මොකද්ද? විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, වස්සග්ග පරිණාමය කියන කාරණේ. මොකද මේ සියලුම ගුණාංග වඩන්නේ අර ශ්‍රොතමේ ඥාණයෙන් කලින් අසහා දැනගෙන ලෝකෝත්තර දර්ශනයේ ශ්‍රොතමේ ඥාණයෙන් හිත තුල තියාගෙන තමයි මේකේ නාමයේ සියලුම ගුණධාම් වඩන්නේ. විවේකය, විරාගය, නිරෝධය, නිවන මේ සියල්ලක්ම ඉලක්ක කරගෙන තමයි මේ යන ගමනේ හැම දෙයක් මේක නා කරන්නේ. සම්පති දර්ශනා විතරක් නෙවෙයි පින්වතුනි. ඒක නා ජීවිතේ කරන හැම දෙයක්ම. හැම දෙයක් කියන්නේ හැම දෙයක්. ඒක තේරුම් ගන්න පුළුවන් නේ. හැම දෙයක්ම කරන්නේ කොහොමද? විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, වස්සග පරිණාමය. විවේකයට බරව, විරාගයට බරව, ස්කන්ධ පංචකයේ නිරෝධයට බරව, වස්සග පරිණාමයෙන් නිවන වෙත නැඹුරු වෙලා ඒ පැත්තට හිස නවාගෙන තමයි හැමදේම කරන්නේ. අන්න එතෙන්දී තමන්ගේ අඩුවක් වෙන හැම තැනදීම තමට මතක් වෙන්නේ මොකද්ද? මම බුදුන් සරණ ගියපු කෙනෙක්, ධර්මයේ සරණ ගියපු කෙනෙක්, සංඝරත්නයේ සරණ ගියපු කෙනෙක් කියලා තමන් අර තමන්ගේ ඇති වෙච්ච ක්ලේශය ගැන හරියම සංවේගයකටපත් වෙනවා. ඉක්මනින්ම මේ ක්ලේශෙන් හිත මුදව ගන්නවා. ඉක්මනින්ම හේතුඵල ධර්ම දකිනවා. ඒ දකින පමණට හිත උපේක්ෂාටපත් වෙනවා. උපේක්ෂාටපත් වෙච්ච පමණට තමන් සතුටටපත් වෙනවා. ඒ නිසා පින්නතුනේ මේ ධර්මයේ තුල තියෙන සුවිශේෂ ලක්ෂණ ගණනාවක් මේ මහා හති පදෝපන් සූත්‍රයේ දැක්වෙනවා. එකක් චතුරාර්ය සත්‍ය, පටිච්චසමුප්පාදය සහ පංචවස්කන්ධය අනෝන සම්බන්ධය. ඒ වගේම තමා කරන හැම දෙයකදීම තෙරුවන් තමන්ගේ ජීවිතයේ ප්‍රමුඛත්වය දී කටයුතු කිරීම. අපේ ලෝකේ ඉන්න සනාතන පිළිසරණ සදා නොනිමෙන මිනි පහන් තුන, මැණික් පහන් තුන තමයි මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන්. ඒ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දේශනා කරපු සාක්ෂාත් වූ මේ ධහම, ඒ ධහම් මගින් ජීවිතය විසිතුරු කරගත්තු ඒ සැරියුත් මොගලන් ආදී නික්ලේශී මහරහතන් වහන්සේලා කියලා මෙන්න මේ තෙරුවන තමයි අපේ ජීවිතයේ අප වෙනුවෙන් නොනිමේ තියෙන මැණික් පහන්, මිනි පහන් තුන බවට පත් වෙන්නේ. ඉතින් පින්නතුනි ඊළඟ දේ තමයි මේ ධහම් මග යන පමණට අපේ ජීවිතේ එන්න එන්නම ආධ්‍යාත්මික සතුට දීන වෙනවා. ඒ සතුට තමා විසින්ම තමා කරන කුසලයට අනුරූපව නිර්මාණය කරන දෙයක් සහ ඒ සතුට අනිත් අයට පැහැර ගන්න පුළුවන් සතුටක් නෙවෙයි. ඒ සතුට අපේ පාලනයේ තියෙන සතුටක්. ඒ සතුටෙන් අපේ ජීවිතේ ලස්සන වෙනකොට අපි වටේ පිටේ ඉන්න අයගේ ජීවිත ලස්සන වෙනවා. ඒගේ සතුට වැඩි වෙනවා. ඒත් හරි කැමති අපි වාසය කරන්න, අපට ආදරය ගෞරවය දක්වනවා. අපිව ඇසුරු කිරීම යාගේ ජීවිත වලටත් ආශිර්වාදයක් බවට පත් වෙනවා, ආදර්ශයක් බවට පත් වෙනවා. ඉතින් පේන දින අද අපි මේ සාකච්ඡා කළේ මහා හති පදෝපන් සූත්‍රයේ චතුරාර්ය සත්‍යයෙන් ආරම්භ වෙලා පංචස්කන්ධයේ තේරුම අරගෙන පටිච්චසමුප්පාදයේ න්‍යාය තුලින් තවත්ය විසිතුරු කරගෙන බුදුරජාණන් වහන්සේ දකින මාවත නැත්නම් ධර්මයෙන් ප්‍රයෝජන ගන්න අවස්ථාව සහ සම්පූර්ණයෙන්ම සසර දුකෙන් නිදහස් වෙන මාර්ගයයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ සඳහා පිරුණු විශේෂයෙන්ම මේ ධාතු මනසිකාරය පාදක කරගත්තු සතිමත් බව අපි අඛණ්ඩව නිරතුරුව පාත්තා ගන්නට ඕන. අපට තියෙන එකම පිහිට සතිපට්ඨානය කියන විශ්වාසය එන්නට ඕන. මේ අවබෝධය කොච්චර තිබුණත් අපි සතිමත් බවේ නොහිටියොත් අපි සාමාන්‍ය කෙනෙකු අතර වෙනසක් නැහැ. ඒ නිසා සාමාන්‍ය කෙනෙක්ින් අපි වෙනස් වෙන්නේ දැනුමෙන් නෙවෙයි පින්නතුනේ, අපේ භාවිතය තුළින්. අපේ භාවිතය කියන්නේම සතිපට්ඨානය. සතිපට්ඨානය කියන්නේ සිත ආරක්ෂා කරගන්න වැඩ පිළිවෙල. නැත්නම් ලෝක යථාර්ථය තේරුම් ගන්න අවස්ථාව. ඒ නිසා හැම වෙලාවෙම ඇහැට රූපයන් දකිනකොට කනට ශබ්දයක් අහනකොට මේ ඉන්ද්‍රයන් අරමුණක් එනකොටම ධාතු මනසිකාරයට හිත තියලා බලන්න. ඒක සමුදේ බලන්න. බලනකොට ඒ නිදහස් වෙනවත් එක්කම අපි නිදහස් වෙන්නේ පංච උපාදාන ස්කන්ධයෙන්. ඒ පංච උපාදාන ස්කන්ධ නිදහස් වෙන පමණට අපි උපේක්ෂාවටපත් වෙනවා. උපේක්ෂාවටපත් වෙන පමණට අපේ ජීවිතයේ ආධ්‍යාත්මික සතුට වැඩි වෙනවා. සතුට තමයි අපි හැමදෙනාගේම ජීවිතවල පරමාර්ථය. ඒ නිසා සතුට ලබන තමයි අපි හැමදේම කරන්නේ. අන්නේ සතුට ලබන දේවල් වලින් සතුට ලබන කරන දේවල් වලින් ඉක්මනටම ප්‍රතිඵල තියෙන නොවරදින සාර්ථකම ක්‍රමය තමයි ධර්මයේ හැසිරීම. ඒ නිසා තමයි ධර්මයේ ගුණ හැටියට කියන්නේ සාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිටිකෝ අකාලිකෝ. සාන්දෘෂ්ටි වශයෙන් මේ ජීවිත කාලය තුළත් ප්‍රතිඵල තියෙනවා. අකාලිකෝ කල් නොයවාම ආනිසංස ලැබෙන ධමයක් මේක. අනේ නිසා පින්නතුනි ඔබ ජීවිතය යමක් කළා ඉක්මනින්ම සතුට ලබන කැමති නම් ජීවිත ඔබ කරන දේවල්ලින් ඉක්මනටම සතුට ලබන කැමති නම් ධර්මයේ හැසිරීම තමයි කරන්න. ඒ ඇදරෙත් මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කිරීම. අපි දරුවෙකින් සතුට බලාපොරොත්තු වෙනවා නම් දරුවා බඩගාන කාට හිතන්නේ දරුවා ඇවිදිනකොට සතුට වෙනවා කියලා. ඇවිදිනකොට සතුට වෙන්නේ ඉස්පර බාර දුන්නම සතුට වෙනවා කියලා. ඉස්කෝලේ බාර දුන්න පස්සේ ඉතින් කොලෙජ් එක යනකොට ඒ කියලා. ඊට පස්සේ ඉතින් යුනිවර්සිටි යනකොට කියලා. ඊට පස්සේ දරුවා ගෙදරට නැහැ. ඊට පස්සේ ඉතින් දරුවා කාට හරි දුන්නට පස්සේ කියලා. ඒතර දරුවා කොහොමවත් නැහැ. ඊට පස්සේ තමනුත් නාකි වෙන අන්තිමට දන්නේ නැහැ. බලන්න. ඉතින් එහෙම නොවනට නම් තමන් ඉක්මනින්ම මේ ධහම තුල දරුවත් එක්කම ධහම ප්‍රැක්ටිස් කරන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ඉතින් ඒක තමයි හැබෑ දක්ෂතාවය කියලා කියන්නේ. ඉතින් ඒ සඳහා ඔබට කටයුතු කරන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ප්‍රශ්න ඇහුවනේ අහන්න තියෙන දේවල් නේ. දැන් අපි නිමාවටපත් කරමු. එහෙනම් මේ වෙලාවත් අවසන්. දැන් අපි කාලය අවසන් නිසා මෙතනින් නිමාවටපත් කරනවා. මේ උතුම් ධර්මස්වරමනි ආයසංසින් විශේෂයෙන් අද සිහිපත් කරන මීට වසර 22කට කලින් මියගිය ප්‍රේමා චන්ද්‍රසේකර මාතාව, ඒ පුෂ්පා කල්දේරා මහත්මියගේ දයාබර මෑණියන් ඇතුළු ඔබ හැමදෙනාගේම නමින් මියගොස් කිසියම් ඥාති පිරිසක් පින් බාරවරුතුකෙන් සිටින්නම් ඒ සියලු ඥාතිහුද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතින්ටත් පුණ්‍ය අනුමෝදනා කිරීමක් ඇටියද සාදුකාරයක් පවත්වමු. සාදෝ සාදෝ සාදෝ. රැස්කරගත් මේ සියලු කුසල දහම් සමාදෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ අප හැමදෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයක් රැක දෙත්වා කියන පැතුමින් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. හොඳයි, පින්වත්නි අද අප මේ නිකිණි පොහේ නිමිති කරගෙන සිදු කරන සීල සමාදාන වැඩසටහනෙහි මේ නිමිත්ත මේ අවස්ථාව නිමිත්ත ධර්ම දේශනාව සඳහා අප පාදක කරගත්තේ මජ්ක්‍ධිම නිකායේන මහා හති පදෝපන සූත්‍රය, ඇතාගේ ඇත්තිය රූපමාකට දේශනා කරපු සූත්‍රය. ඉතින් මෙහි අඩංගු කරුණු නැවත නැවතත් සිහිපත් කරලා ඔබේ ධර්මස්කන්ධය දිනු කරගන්න හැකියාව ලැබුණොත් නැවත මේ ධර්ම දේශනාව අහලා මේ ධර්ම දේශනාව පුළුවන් නම් වාර ගානක් අහලා තමන්ගේ දැනුම දිනු කරගන්න, මේත් එක්කම භාවනා කරන්න උනත් අවස්ථාව ලබා ගන්න එක තමයි ලොකු ප්‍රයෝජනයක් වෙයි. ඉතින් එහෙම කටයුතු කරලා වැඩ වඩාත්ම තමාගේ ජීවිතයේ ධර්මයේ පුහුණු කරන්ට ඔබට කාලය, නිදහස, විවේකය හැමදේම ලැබිලා මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීම උපරිම ලෙස ශ්‍රද්ධා, දීන්ද්‍ර ධර්ම, සීල, සමාධි ආදී මේ උතුම් ගුණාංග දිනු කරන්ට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්ප්‍රසාද සේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පන්තා ච නිදුක්ඛා, භයම් පන්තා ච නිබ්භයා, සෝකම් පන්තා ච නිස්සෝකා, හොන්තු සම්මේති පානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා, සොරින් තැවෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.